මේ නොයෙක් ආකාරයේ දානමය පින්කම් අතර භෞතික දේවල් පූජා කිරීම අතරින් වඩාත්ම අගය කළ තියෙන්නේ ධර්ම දානය කියන කුසල කර්මය. සම්පදානං ධම්ම දානං ජනාති කියන්නේ ඒකයි. සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම්ම දානය කියලා සඳහන් කළ තියෙනවා. ඉතින් අන්න ඒ ධර්ම දානමය පින්කමක් වශයෙන් මේ ධර්මාසන පූජාව කරන අවස්ථාව. ධර්ම දානමය පින්කම් විවිධාකාරයෙන් සිදු කරගන්න පුළුවන්. ධර්ම දේශනා කළ කරන්න පුළුවන්. දහම් පොත්පත් පූජා කළ කරන්න පුළුවන්. ධර්ම ශාලා ඉදි කළ කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා ලවා බණ දේශනා කරවාගෙන කරන්න පුළුවන්. ඒ වගේම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාට පහසුකම් සැලසලා ධර්ම දානමය පින්කම් සිදු කරගන්න පුළුවන්. ඉතින් ඒ අතරින් ධර්මාසන පූජාව සුවිශේෂී පින්කමක් විදිහටයි සැලකන්නේ. ඉතින් මේ පින්කමට මූලිකත්වයෙන් ක්‍රියා කරපු ඩොක්ටර් ලෙසන්ති ජයමහනවනා මහත්මියට අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා. ඔබතුමියට ජීවිත කාලය පුරාම හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. ඉතාම ලස්සන පින්කමක් මේ සිදු කරන්නේ. ලොකු වියදමක් කළා. බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කළේ. ඉතින් මේ සහභාගී වෙන සියලුම පින්තුන් එක වගේ සතුටටපත් වෙන්න ඔබේම දෑතින් ඔබේම වියදමින් ඔබේම මහන්සිය කරා වූ පින්කමක් හේතලා කවුරු සාදු කාර්යයක් දීලා මේ ධර්ම දානමය පින්කමට දායක වන්න. සාදු සාදු සාදු. ඉතින් මේ ධර්මාසනයේ වාඩි වෙලා දේශනා කරන හැම දහම් පදයකින්ම ඒ ජනිත වන පුණ්‍ය ඵලය මේ අනුමෝදන් වන පින්තුන්ට ලැබෙනවා කියලා සතුටටපත් වෙන්න. අද අප මේ සමරන්නේ අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා කීපයක්. උන්වහන්සේ අවසාන වතාවට මනුස්ස ලෝකයේ ඉපදීමත් වයස අවුරුදු 35 දී සම්බුද්ධත්වයට පත්වීමත් වයස අවුරුදු 80 දී මහා පරිණාමයට පත්වීමත් කියන ජීවිතයේ ප්‍රධාන සිදුවීම් තුනක් සිදු වෙච්ච අවස්ථාවක් තමයි සම්බුදු තෙමගුල සිය අප මේ සලකන්නේ. මංගල කාරණා තුනක් මේ අපි සමරන්නේ. උන්වහන්සේගේ උපත, සම්බුද්ධත්වයේ සහ පරිනිර්වාණය කියන මේ කාරණා තුන. ඔබ මේ කාරණා අහනකොට ඇතමිට ඔබට හිතෙන්න පුළුවන් ඉපදීම මංගල කාරණයක් වෙන්න පුළුවන්. සම්බුද්ධත්වයට පත්වීමත් මංගල කාරණයක්. හැබැයි කොහොමද පරිනිර්වාණය මංගල කාරණයක් වෙන්නේ කියලා? අපිට ඒක ලොකු දුකක් නේද? සංවේගයක් නේද? ආනන්ද හැඳුරේතුළු ස්වාමීන් වහන්සේලා බලවත් සංඝයකට පත්වෙච්ච අවස්ථාවක කොහොමද මංගල කාරණයක් වෙන්නේ කියලා? පින්නතුනේ මේ අපි සමරන්නේ අපේ මංගල කාරණා නෙවෙයි. මේ අපි සලකන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ මංගල කරුණු. උන්වහන්සේගේ උපත සහ සම්බුද්ධත්වයේ හැමදැනටම මංගල කාරණයක්. නමුත් උන්වහන්සේගේ උපතත්, උන්වහන්සේගේ සම්බුද්ධත්වයත් උන්වහන්සේ ජීවිතයේ සසර ගමන නිමාටපත් කළා. අවසන් වතාවට නෙදක පියා ගැනීමක් කියන මේ කාරණා තුනම උන්වහන්සේගේ අසිරිමත් බුදු සිරිතෙහි, බුදු චරිතෙහි මංගල කාරණා විදියට සලකනවා. ඉතින් ඒ උතුම් මනුෂ්‍ය රත්නයට අපි ගෞරව කරන ගමන් උන්වහන්සේට සැබෑ ලෙසම අපි කෘතඥ වෙනවා නම් අප කළ යුතු ප්‍රධානතම දේ තමයි උන්වහන්සේ දේශනා කළ සදහම් පණිවිඩය මැනවින් තේරුම් ගැනීම. ඒක තමයි උන්වහන්සේට කරන ලොකම ගෞරවය. උන්වහන්සේ මේ සංසාර සාගරේ නැමැති මහා දුරකතර ගෙවාගෙන ඇවිල්ලා මේ සංසාරේ නැමැති සාගරයේ අඩියේ පතුලේ තියෙන ඉතාම රන් රෙදි මුතුමැණික් බඳු ඉතාම වටිනා ධර්මකාරණා ලෝකයට අනාවරණය කළ දිර තියෙනවා. අන්නේ ධම්මග අප අසහා දැනගෙන අපේ ජීවිතය තුළින් අපි ක්‍රියාත්මක කරවදී අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අය බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අනාවරණය කරන්න ලොකු පරිශ්‍රමයක් දැරුවා. සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙක් ගත කරන කාලය වගේ නෙවෙයි. ඉතාම සුවිශාල දීර්ඝ කාලයක් දාන ආදී පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා. උන්වහන්සේ දීපංගර පාදමූලයට එන විට රහත් භාවයට පත්වන්නට සියලුම පාරමිතා සම්පූර්ණ කළ තිබුණේ. උන්වහන්සේ එදා දීපංගර බුදුරජාණන් වහන්සේ සමීපයේදී අරහත්ත්වයට පත් වෙන තිබුණා. හැබැයි ඒ උන්වහන්සේට පත් වෙන තිබුණේ අරහත්ත්වය පසෙක දාලා නැවත සසර කතරට බැස්සේ අප වෙනුවෙන්. උන්වහන්සේ දීපංගර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ දක්වා කිසියම් දුකක් වින්දා නම් ඒ දුක් වින්දේ උන්වහන්සේගේ කෙලෙස් නිසා. නමුත් පිනොතින් උන්වහන්සේට ඒ කෙලෙස් සියල්ලක් මෙදා ඉවතලන්නට දුරු කරන්න තිබුණා. එතෙන් පටන් උන්වහන්සේ යම් සිතුවක් වින්දනම් ඒ සියලු දුකින් දේ අප වෙනුවෙන්. මේක පිනොතින් අපි හොඳින් මතක තියාගන්නට ඕන. ජාතක කතාවන් කී දැක්වෙන ආකාරයට උන්වහන්සේ සසර ජීවිතයේදී දාන ආදී පාරමිතා සම්පූර්ණ කරද්දී මේ මහා සාගරයේ ජලයට වඩා උන්වහන්සේගේ සිරුරේ ලේ දන් දීලා තියෙනවා. සෝ සාගරයේ ජල දෙකන් රුධිරන් අදාසි භූමියෙන් පරාජයේ පරන් සමදාසි දානම් මේ මහා පොළවේ පස්වලට වඩා උන්වහන්සේගේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා සම්බුද්ධත්ව උදෙසා. ඒ වගේ මහසේ තාරකා වලට වඩා උන්වහන්සේගේ නෙත් දන් දීලා තියෙනවා. ඒ වගේම මහා මේරු පර්වතයට වඩා උන්වහන්සේ රජකම් කරන කාලවලදී ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. මේ පිනතුණි නිකං වචන විතරක් නෙමෙයි මේවා. මේ උදාහරණ අරන් තියෙන්නේ වෙන උදාහරණයක් ගන්න බැරි නිසායි. මේට වඩා ලොකු උදාහරණයක් තිබුණා නම් ඒව තමයි ගන්නෙ. නමුත් අපට පේන දැනෙන උදාහරණ වලින් උදාහරණයක් තමයි අරගෙන මේ උපමා කරලා තියෙන්නේ. ඉතින් මෙවැනි කැපවීමක් අප වෙනුවෙන් කරා නම් පිනතුණි අපට ලොකු වගකීමක් තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොඳටම තේරුම් ගැනීම. ඒ තේරුම් ගත්ත පමණට අපට අපේ ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙනවා. අන්නේ වෙනස ඇති කර ගැනීමෙදි පින්නතුණි අපි ධහම ළඟට එද්දී ප්‍රධානතම කාරණේ තමයි අවංක භාවය කියන කාරණේ. අපි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවර වෙත සමීප වෙන්නේ කුමක් සඳහාද? මෙන්න මේක අපි හදවතින්ම අහලා බලන්නට ඕන. අපි පන්සල් යන්නේ, අපි ස්වාමීන් වහන්සේ ඇසුරු කරන්නේ, අපි බණ අහන්නේ, අපි සම්බුද්ධ පූජා පවත්වන්නේ කොමකටද? අපේ ලෝභය, අපේ මාන්නය, අපේ කෙලෙස් ටික, අපේ කීර්තිය වැඩි කරගන්නද නැත්නම් ඒ තියෙන දේවල් අඩු කරගන්නද කියලා තමන්ම තමන්ගේ හදවතින් අහලා බලන්න. මේක තමයි පින්තුණි අපට ධර්මයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් දෙබැරිද කියන එක පිළිබඳව අපට තියෙන ප්‍රධානතම නිර්ණායකය. අපට සාමාන්‍ය පින්කම් කළා සුගතිගාමී වෙන්න පුළුවන් පින්තුණි. සාමාන්‍ය විදිහට දානයක් දීලා පංචශීල ආරක්ෂා කරගෙන හිටියොත් සුගතිගාමී වෙන්න අමාරුම නෑ. නමුත් පින්තුණි නිවන් මාර්ග යනවා කියන එක එහෙම සරල දෙයක් නෙවෙයි. එතනින් සම්පූර්ණම ධර්මයේ දේශනා කරනවා අඤ්ඤාහි ලාභෝපදීසා අඤ්ඤා නිබ්බාන ගාමිනී කියලා. ලාභ ප්‍රයෝජන ලැබීම එක් පැත්තක්, නිවන් දැකීම තවත් පැත්තක් කියලා. ඒ නිසා තමයි මේ ධර්මයට කැපවල ඉන්නේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඇත්තටම තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාදී නීවරණයන් දුරු කරගන්නද කියලා අවංකව තමන්ගේ දිහාවට හැරිලා බලන්නට ඕන. අන්න එහෙම ඉන්න කෙනෙකුට පමණයි පින්තුණි මේ ධර්මයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. එහෙම නැත්නම් මේකත් තවත් වචන ටිකක් විතරයි. බණ හරි වෙරලා අනේ හොඳ බණක් කියලා අපේ පන්සලේ හොඳ බණක් කිව්වා කියලා යන එක විතරයි තියෙන්නේ. අපේ පන්සලේ ලොකු පන්සලක්, අපේ පන්සල තරම් ලොකු පන්සලක් තවත් නැහැ, අපේ පන්සලේ වගේ ධනවත් ආයතනයක් කවුරුවත් නැහැ, එහෙම කියලා අපි හිතන අපි ලොකුවට මාන්නේ එළියට බහලා යනවා. අපි අවිද්‍යාවෙහි දශමයක් හත් වෙනසක් වෙලා නැහැ. නමුත් පින්තුණි පන්සල ලොකු වෙන ලොකු වෙන අපි ගුණ දහම් වලින් උස්මහත් වෙන්නට ඕන. අපේ නිර්හංකාර බව, අවංක බව, ධර්මඥානීය ප්‍රඥාව, සිල්වන්ත බව, කරුණා මෛත්‍රිය ආදී ගුණ දහම් මේ භෞතික සම්පත් වලට වඩා අපේ ජීවිතේ වටින්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑසම පින්තුණි මේ කරපු වියදම් වලින් සැබෑසම ප්‍රතිඵලයක් තියෙන්නේ. එහෙම නැත්නම් පින්තුණි මේක තව ඇත්තටම ව්‍යාපාරයක් වෙනවා. මේ අපි කරන ව්‍යාපාරයක් නෙවෙයි පිනතුනි. මේක සම්පූර්ණයෙන්ම කරන්නේ සත්භාවයෙන් කරන මේ සම්බුද්ධ ශාසනයට කරන ගෞරවයක් මේක. මේ අපි කරන්නේ මේ සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන අපේ කෙලෙස් ටික අඩු කරගැනීමේ උත්සාහයයි අපි මේ කරන්නේ. අන්නේ දහම විශේෂයෙන්ම මෙවැනි වෙසක් පුන් පොහොව දිනක් වැනි ස්ථානයක අවස්ථාවකදී අපි ගැඹුරින්ම තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේට අපි ඇත්තම ගෞරව කරනවා නම් උන්වහන්සේ කරපු පරිත්‍යාගයට ඇත්තටම අපි ප්‍රත්‍යක්ෂතා දක්වනවා නම් අපි මේ ධහමට අවංකව බැස ගන්නට ඕන පින්තුණි. ඒ බැසගත් මොහොතේ පටන්ම අපේ ජීවිතවල සුවිශාල වෙනසක් සිද්ධ වෙනවා. ඒ සැනසීම අපේ ජීවිතේ ලැබෙනවා. ධර්මයේ සාන්දෘෂ්ටි බව තමයි පේනවා. ඒ දහමෙහි ඇසි දිසි බව පේන්න පේන්න තවත් මේ දහම ඔස්සේ ඉදිරියට යන්න ඕනේ කියන දැඩි උනන්දුවක් උද්‍යෝගයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙනවා. මේ ධර්මයේ රකින්න අනිත් පැත්තේ පේන නෙමෙයි පිනතුනි. මේ ධර්මයේ රකින්නේ තමන්ට රකින්න රකින්න තමන්ටම තමන්ගේ නිවන ගතිය පේනවා. වෙනදට වඩා බඩු බාණ්ඩ වල තියෙන ආසාව අඩු වෙනවා. වෙනදට වඩා පුද්ගලයන් සමග තියෙන විරසක බව අඩු වෙනවා. වෙනදට තිබෙච්ච අවිද්‍යාව, මෝහය ටිකෙන් ටික අඩු වෙන ආකාරය අපටම අපේ ජීවිත දෙසින් බලන්න පුළුවන්. එහෙම වෙන්න වෙන්න පින්නතුනි අපටම අපේ ශරීරය දෙස බලන විට ලොකු ගෞරවයක් ඇති වෙනවා. ආදරයක් ඇති වෙනවා. අනේ මේ ශරීරය පරිහරණය කරද්දී මම කොච්චරනම් මේ ශරීරය උපයෝගී කරගෙන ධර්ම ශ්‍රවණය කළාද? මේ ශරීරය පාවිච්චි කරලා මම කොච්චරනම් බණ භාවනා කළාද? මේ ශරීරය උපයෝගී කරගෙන මම කොච්චර අනිත්‍යයට පිහිටුණාද? කොයිතරම් දුකෙන් ඉන්නද මම පිහිටුණාද? අනිත්‍යයට නැති දුක් දෙන්න නෙවෙයි අනිත්‍යයේ තියෙන දුක් විඳර නිවන්න මම මේ ශරීරය කොච්චරනම් උපයෝගී කරගත්තද කියලා හිතනකොට පිනොතුනේ කොච්චර සැනසීමක්ද නේ? මොහොතකට බලන්න පිනොතුනේ අපි මේ පරිහරණය කරන ශරීරය අපි කවදා හරි දාල යනවද නේ? අන්න ඒ දාල යන ශරීරයේ දැස නිකම් පිනොතුනේ ඉඳගෙන වෙලාවක් බලන්න කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අපි කවදා හරි මේ දාල යන ශරීරය අනිත් කෙනෙකුට බරක් නොවන විදියට, අනිත්යට ආශිර්වාදයක් වෙන විදියට, අනිත් අයට සැනසීමක් වෙන විදියට මම ගත කරනවා නේද කියන කාරණය අපි නැවත නැවතත් හිතන්නට ඕන. එතකොට තමන්ටම තමන් ගැන ලොකු ගෞරවයක් ආදරයක් ඇති වෙනවා. ඒක පිනුතුනි විශේෂයෙන්ම තමන් වයසට ගියාම තමන්ට දැනෙනවා. වයසට ගියාම ඇතැමිට අපේ රූප සම්පතිය වෙනස් වෙනවා, අපේ නිලතල අඩු වෙනවා, රැකිරක්ෂාවනි විසාම ගිහිල්ලා ඇතැමිට දරුවොත් ළඟක නැහැ. තමන්ට තමන් ඉඳලා ඉන්නේ. එතකොට තමන්ම තමන්ගේ පැත්තට හැරෙනවා. අන්නේ හැරෙන දවසට පින්නතුනි තමන්ට තමන්ගේ ශරීරය ගැන ගෞරවයක් ආදරයක් ඇති වෙනට ඕන. ඒක මුළු ලෝකෙම ඇවිල්ලා ප්‍රශංසා කරනට වඩා වටිනව ඒක. ඒක තමන්ට ආත්මාභිමානිය, ආත්ම සංතෘප්තිය ඇති වෙන දෙයක්. අන්නේ සඳහා ඒක තාදුර අපේ ධර්මෙන් පෝෂණය වෙන්නට ඕන. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ කඳ සංයුත්තේන සම්බුද්ධ සූත්‍රය. සම්බුද්ධ සූත්‍රය සම්බුද්ධත්වයේ සිහි කරන දවසේ සම්බුද්ධ සූත්‍රයයි අද අප සාකච්ඡා කරන්නේ. අවබෝධය පිළිබඳ සූත්‍රය. කඳ සංයුත්තේ කඳ මහ ප්‍රාණ කයන්න කඳ. කඳ කියන්නේ ඇග්‍රිගේට් කියන එක ඉංග්‍රීසි වලින් සමූහය කියන එක, එකට එකතු වෙච්ච ගොඩ කියන එක. පංචස්කන්ධය පිළිබඳව සූත්‍ර සියල්ලක්ම ඒකරාශී කරලා පෙළ ගැස්සල තියෙන කොටසට කියනවා සංයුතනිකාහි කඳ සංයුතය කියලා. අභිධර්ම පිටකයේ විභංග අපකරණයේ මේ පංචස්කන්ධයට අදාළ විස්තර එකතු කරලා තියෙන කොටසට කියනවා කඳ විභංගය කියලා. මෙන්න මේ දෙකම පිනතුනි සුවිශේෂී දේශන විදිහට සලකනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැබෑ අධ්‍යාපනය කියලා කියන්නේ මේ පංචස්කන්ධය තේරුම් ගැනීම කියලා. මේක තමයි බෞද්ධ අධ්‍යාපනය. මෙලව ඉපදිච්ච විශේෂ නුවණක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ තමා ලබාගත් ආ වූ සුවිශේෂී නුවණින් ලබා ගන්නා වූ ප්‍රතිඵලය තමයි මෙන්න මේ පංචස්කන්ධය තේරුම් ගැනීම කියන කාරණය. හරියට පොළවේ යට තියෙන මැණික් ටිකක් රත්තරන් ටිකක් ඒ පොළවෙන් උඩට මතු කළ ගත්ත වගේ බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය මොකද්ද, ඒ වගේම පංච උපාදානස්කන්ධය මොකද්ද කියන එක අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. අපිට පින්නතුනි වාඩි වෙලිනකොට පහසු ඉරියව්වකින් වාඩි වෙන්න, බිම වාඩි වෙලින් අමාරු නම් පුටුවකින් වාඩි වෙන කමක් නැහැ ඒක. නිදිමත එහෙම වගේ එනවා නම් පොඩ්ඩක් නැගිටලා ඇවිදලා හිටියත් කමක් නැහැ, ගැටුවක් නැහැ, මොන ටිකක් හොදන් එන්න මේ ලාලි අමාරු වෙලාව තමයි නේද? කමක් නැහැ, නිදිමත වගේ නම් පොඩ්ඩක් නැගිටලා සක්මන් කරමින් හරි මේ ටික අනුසහා කරන්න. පුටුවේ බිම වාඩි වෙලින් අමාරු නම් පිටිපස්සේ පුඩු තියෙනවා, තමන්ගේ ආසනේ මාරු කරලා පිටිපස්සේ ස්ථානයකට ගිහලා හොඳට පහසුවෙන් වාඩි වෙන්න. පින්නතුනේ මේ සම්බුද්ධ සූත්‍රයෙන් විස්තර කරන්නේ පංචස්කන්ධය පිළිබඳව, ඒ වගේම අවබෝධය පිළිබඳව. වෙනත් විදිහකින් කියනවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙත් රහතන් වහන්සේ කෙනෙකුගෙත් වෙනස දක්වන සූත්‍රය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේ කෙනෙක්ගේ වෙනස පැහැදිලිවම දක්වලා තියෙන සූත්‍රයක් මේක. මොකද සූත්‍රය සම්බුද්ධ සූත්‍රය. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග සවැත්නුවර දේවරම් වෙහෙරෙහි වාසය කරන අවස්ථාවේදී උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ සම්මා සම්බුද්ධෝති උච්චති. මහණෙනි, අරහතෝ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපේහි නිබ්බිදාවෙන්, නිබ්බිදාව කියන්නේ කලකිරීම, කලකිරීම කියන්නේ අසතුටක් නෙවෙයි, අවබෝධයේ අවබෝධයෙන් යුක්තව විරාගා නොයලීමෙන්, නිරෝධා නිරෝධයේ දැකීමෙන්, අනුපාදා විමුක්තෝ උපාදාන නැතුව ඒ මිදීමෙන් සම්මා සම්බුද්ධෝ තිවුච්චති. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියනවා කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපේ පිළිබඳව නැත්නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව නිර්වේදයෙන් නැත්නම් අවබෝධයෙන් විරාගයෙන් නිරෝධය බැලීමෙන් ඒ පිළිබඳව උපාදාන නොකිරීමෙන් ඒකෙන් මිදීමෙන් තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ කියලා. ඒ විතරක් නෙවෙයි, ඊළඟ දේශනා කරනවා බික්කූපී බික්කවේ පඤ්ඤා විමුක්තෝ රූපස්ස නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ පඤ්ඤා විමුක්තෝ ති උච්චති. මහණෙනි, පඤ්ඤා විමුක්ත කියන භික්ෂුවත් මෙන්න මේ වගේම රූපය පිළිබඳව නිර්වේදයෙන් නැත්නම් ඒ පිළිබඳව මන අවබෝධයෙන් විරාගී බවෙන් නිරෝධය මෙනෙහි කිරීමෙන් උපාදාන කර නොගැනීමෙන් ඒකෙන් මිදීමෙන් උන්වහන්සේත් මේ අවබෝධයට පත් වුණා. උන්වහන්සේ පඤ්ඤා විමුක්ත තත්ත්වයට පත් වුණා කියලා. බුදුදහමේ රහත් භාවයට පත් වෙන අවස්ථා දෙකක් ගැන සඳහන් කරනවා. එකක් තමයි පඤ්ඤා විමුක්ත කියන එක, අනිත් එක චේතෝ විමුක්ත කියන එක. රහත් භාවයට පත් වෙන අවස්ථා දෙකක් කියනවා, එකක් පඤ්ඤා විමුක්ත, අනිත් එක චේතෝ විමුක්ත කියලා. රාග විරාගා චේතෝ විමුක්ති, අවිද්‍යා විරාගා පඤ්ඤා විමුක්ති. රාගයෙන් දුරුවීමෙන් රාගයෙන් දුරුවීම ඔස්සේ රහත් භාවයට පත්වීම නැත්නම් විමුක්තියට පත්වීමට කියනවා චේතෝ විමුක්තිය කියලා. අවිද්‍යා දුරු කිරීම පැත්තෙන් කියලා විමුක්තියට පත්වීමට කියනවා, ඒකට කියනවා පඤ්ඤා විමුක්ත කියලා. එතකොට රහතන් වහන්සේලා නැත්නම් ආර්ය පුද්ගලයන් පැහැදිලි කරන උන්වහන්සේලා විග්‍රහ කරන තැන්වලදී කරුණු දෙකකින් වචන දෙකකින් දක්වන මොකද්ද? එකක් තමයි චේතෝ විමුක්ත කියන එක, අනිත් එක මේ පඤ්ඤා විමුක්ත කියන එක. එතකොට මේ දෙකේ වෙනස මොකද්ද? වෙනස තමයි චේතෝ විමුක්ත කියන්නේ සමත පූර්වාංගම විදර්ශනාවෙන් නිවන් දකින කෙනා. මුලදී සමතේ දිනු කරලා පංච නීවරණ දුරු කරලා ධාන ඔස්සේ ඊට පස්සේ ධානාංග මෙනෙහි කිරීමෙන් විදර්ශනා පැත්තට යොමු වෙනවා. ඔහුට කියනවා චේතෝ විමුක්ත කියලා. පඤ්ඤා විමුක්ත කියන්නේ කෙලින්ම අවිද්‍යාව දුරු වෙන පැත්තෙන් විදර්ශනා පූර්වංගම සමතේ පැත්තෙන් කෙලෙස් දුරු කරන ආකාරය. බාහ්‍ය දාරු කෙරෙවෙන අය. එතකොට මෙතෙන්දී චේතෝ විමුක්ත කියන වචනේ යොදලා නැහැ. පඤ්ඤා විමුක්ත කියන කාරණේ විතරයි යොදලා තියෙන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි චේතෝ විමුක්ත කියන පදය භාවිත කරන්නේ රහතන් වහන්සේට විතරක් නෙවෙයි. අනාගාමි උත්තමයන් වහන්සේටත් චේතෝ විමුක්ත කියන වචනේ භාවිත කරලා තියෙනවා. සමත පූර්වංගම ගිහිල්ලා අනාගාමි වෙලින කෙනාට ඒ ඔස්සේම රහත් භාවයට පත් වෙච්ච දෙදෙනාටම චේතෝ විමුක්ත කියන වචනේ විස්තර කරලා තියෙනවා. හැබැයි පඤ්ඤා විමුක්ත කියන්නේම රහතන් වහන්සේටමයි. අනිත් පැත්තෙන් උන්වහන්සේ අවිද්‍යාව දුරු කරන පැත්තෙන් ඇවිල්ලා කෙලෙස් දුරු කරපු උත්තමයන් වහන්සේ. එතකොට මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පඤ්ඤා විමුක්ත නැත්නම් රහතන් වහන්සේ දෙන්නම සමානයි. මොකද සමානාත්මතාවය? මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි උන්වහන්සේලා නිර්වේදය දැකලා නිබ්බිදා කියන පදය නිතර බුදුදහම විග්‍රහ කරනවා. නිබ්බිදා කියන වචනේට අපි තේරුම වශයෙන් කියන්නේ කලකිරීම කියලා. හැබැයි කලකිරීම කියන වචනේ කිව්ව ගමම අපිටම ගතිය දෙන්නේ. නිබිදා කියන පදයේ සිංහට පරිවර්තනය කරන්න කලකිරීම කියලා. කලකිරීම කිව්ව ගමම අර ටිකක් දුකෙන් ඉන්න ගතිය වගේ තමයි පේන්නේ අපට. නමුත් ඒක නෙවෙයි බුදුදහමේ නිබිදා කියලා කියන්නේ. බොහොම අවබෝධයෙන් යුක්තව මේ හේතුඵල ධර්ම දැක්කාම ඇති වෙන උපේක්ෂා සාගත බව. ඊළඟට සඳහන් කරනවා විරාගම අර රූපයට ඇලු නොකිරීමෙන් නිරෝධා එහි නිරෝධයටපත් වීමෙන් අනුපාදා විමුක්තෝ උපාදාන නැතුව විමුක්තියටපත් වීමෙන් තමයි රහත් භාවයටපත් වෙන්නේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ. මේ සූත්‍රය දක්වන කාරණේ මේක. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කරන්න තියෙන එකම දෙයමයි රහතන් වහන්සේ කෙනෙකුට කරන්න තියෙන්නේ ඒ දෙයමයි. පසේ බුද්ධත්වයටපත් වෙනවා නම් කෙනෙක් ඒ පසේ බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන්නේ මේ දෙයමයි වෙනතුනි. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ වගේම රහතන් වහන්සේගේ අතර ප්‍රධාන වෙනස මොකද්ද? මේ ස්වාමීන් වහන්සේලාට මේ දේශනාව කරනකොට එතන හිටිය ස්වාමීන් වහන්සේලාගෙන්ම බුදුහාඳුරෝ ප්‍රශ්නයක් අහනවා මහණෙනි එහෙනම්. එහෙනම් මහණෙනි තත්‍ර වික්ඛවේ කෝ විශේෂෝ කෝ අදිපායෝ කිං නානාකරණං අරහතෝ සම්මා සම්බුද්දස්ස පඤ්ඤා විමුක්තේන විකුණාති. එහෙනම් මහණෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහත්ත්වයට පත්වෙච්ච පඤ්ඤා විමුක්ත භික්ෂුවගෙත් අතර වෙනස මොකක්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න අහනවා. එතකොට ස්වාමීන් වහන්සේලා මොකද කියන්නේ? ස්වාමීන් වහන්සේලා කියනවා බුදුරජාණන් වහන්සේ භගවා මූලකානෝ බන්තේ. භගවන්නේත් එක භගවන් පරිසරණා සාදුවත බන්තේ භගවන් සංයේව පටිභහතු ඒතස්ස භාසිතස්සත්තු. බුදුරජාණන් වහන්සේ අපි තියෙන බුදුහාමුදුරන්ගෙන් අහලා නේ දැනගන්නේ. ඔබ වහන්සේ තමයි අපේ ශාස්ත්‍රෝ වහන්සේ. ඔබ වහන්සේම කේන්ද්‍ර කරගෙන තමයි අපි තින්නේ. ඒ නිසා ඔබ වහන්සේම අපිට මේක විස්තර කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා තේනහි භික්ඛවේ සුණාත සාදුකම් මනසිකරෝද්ද භාසිත සම්මිහනම් මහණෙනි හොඳට අහගන්න. මෙන්න මේක වෙනස එනම් බලා ගන්න. මොකද්ද වෙනස? වෙනස තමයි අරහං සම්මා සම්බුද්ධෝ අනුපන්නස්ස මද්දස්ස උපාදේතා. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නූපන්නා වූ මාර්ගයේ උපදවන කෙනා. ඒ වගේම අසංජාතස්ස මග්ගස්ස සංජනේතා. නොදන්නා වූ මාර්ගයේ දන්වන කෙනා. ඒ වගේම අනක්ඛාතස්ස මග්ගසක්ඛාතා. ප්‍රකාශ නොකළා වූ මාර්ගය දේශනා කරන තැනැත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි මග්ගඤ්ඤෝ මග්ගවිදූ මග්ගබෝවිදූ. බුදුහාඳුරෝ මග්ගඤ්ඤෝ මග දන්නවා මග අවබෝධ කරගත්තා. ඒ වගේම මග්ගබෝවිදෝ මේ ගමන් මාර්ගයේහි ආධ්‍යාත්මික ගමන් මගෙහි නිවන් මගෙහි උන්වහන්සේ දක්ෂ කෙනෙක්. නමුත් රහතන් වහන්සේ කොහොමද මග්ගානුගාච භික්ඛවේ ඒතරහි සාවකා විහරಂತಿ පච්චා සමන්නාගතෝ. රහතන් වහන්සේ නැත්තම් භික්ෂුව මග්ගානුගාච මේ මාර්ගය අනුව යන කෙනෙක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාර්ගය ඉදිරිපත් කරාට පස්සේ ඒ මාර්ගය අනුව යන කෙනා තමයි රහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ පස්සේ යන කෙනා. නිවන් දකින ක්‍රම දෙකක් ලෝකේ තියෙනවා. මොකද දෙක? එකක් තමයි සම්මා සම්බුද්ධත්වයෙන් නැත්තම් යම්කිසි කෙනෙක් විසින්ම තමා විසින්ම මාර්ගය හොයාගෙන මග වැරදි වැරදි ගිහිල්ලා ඇතැමිට දුෂ්කර ක්‍රියා කරලා පාරමිතා පුරලා මේව ගිහිල්ලා ගිහිල්ලා තමන් විසින්ම සොයාගෙන යන මාවතක් තියෙනවා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් ඒ වගේම පච්චේක සම්බුදුරජාණන් වහන්සේලාත් යන මාවත. ඊළඟ සඳහන් කරනවා රහතන් වහන්සේ කියන්නේ කොහොමද? රහතන් වහන්සේ කියන්නේ කලින් මැප් එක අතට අරන් යන කෙනා. අපට මාර්ගය වරදින්න බෑ වෙනතනි. අපි හරියට නෙවිගේටරේ ඇඩ්‍රස් එක දාගත්තා වගේම අපි හරියට මාර්ගය දැනගෙන අපි යන්නේ. අපේ තියෙන වෙනස ඒකයි. අපි මාර්ගයට තරම් දක්ෂ නැහැ. නමුත් අපි මාර්ගය අනුගමනය කරන අය. හැබැයි අපි කලින්ම නිවැරදිසේ මාර්ගය දැනගෙනයි අපි යන්නේ. අපි පස්සෙන් යන කට්ටිය හැබැයි. බුදුරජාණන් වහන්සේ කලින් යන්නේ. කලින් ගිහිලා මාර්ගය සම්පූර්ණ විවෘත කළ දීලා තියෙනවා. අපිට මේ මාර්ගය යන මාර්ගයත් මැප් එකක් අපිට දීලා තියෙනවා. මෙන්න මේකයි පිනුතුනේ වෙනස. ඒ විතරක් නෙවෙයි. සූත්‍ර රාශියක ඉතාම පැහැදිලිව දක්වලා තියෙන කාරණයක් තමයි පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක පුද්ගලයාට අසේක වෙන්නත්, අසේක පුද්ගලයාට පිරිනිවන තෙක් සුවදායව වාසය කරන්නත් කළ යුතු එකම දේ තමයි මොකද්ද? මේ රූපාදිස්කන්ධ පංචකයෙහි සමුදය බලන්න කියලා, අනිත්‍යතාවය බලන්න කියලා, වෙන කිසිම දෙයක් නැහැ කියලා. එතකොට පින්නදුනේ පංචස්කන්ධය කිව්ව ගමන් අපට නිකන් අපට නොපෙනෙන වෙනත් ඈත ලෝකයක, ඈත ග්‍රහ ලෝකයක තියෙන දේක් වගේ තමයි අපට හිතෙන්නේ. ඇයි ඒකට හේතුව? මේක අපේ ජීවිතයේ සැඟවෙච්ච දෙයක්. මේක අපට පේන්නේ අපේ ඉස්සරහට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට ඇහෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට ලැබෙන පහස, මේ බඩමුට්ටු ටිකක් තමයි අපට පේන්නේ. හරියට ගොඩනැගිල්ලක් හදලා දෙනකොට ගොඩනැගිලි උඩ ටික විතරයි අපට පේන්නේ. ගොඩනැගිල්ලේ අත්විමහම අපට පේන්නේ නැහැ. අන්නේ වගේ පින්නතුනි, අපිට ගෙදරට එනකොට ගෙදර ඇතැම්මිට වතුර ටිකගෙනව පේනවා, ගෑස් ටික අපිට පේනවා, විදුලිය පේනවා. මේව වෙනකොට මේව කොහෙන්ද එන්නේ කියන එක අපිට පේන්නේ නැහැ. අපිට ස්විච් එක දාගම ලයිට් එක පත් වෙනවා. නැත්නම් ලිප පත් කරගම ගෑස් ටික එනවා. නැත්නම් හරාමේ අරගොගම වතුර එනවා. අපිට එච්චරයි පේන්නේ. අපි හිතුවකින් ආ මේව නිකන් එනවා, බිත්තියෙන් නිකන් එනවා කියලා නේද? එහෙනම් දැන් පොඩි කට්ටිය කියන්නේ බිත්තිය අත ගන්නකොට නාන්න පුළුවන්, බිත්තිය අත ගන්නකොට ලයිට් පත් වෙනවා එහෙම කියලා නේ. එතකොට යන් හිතන්නේ විද්‍ය නිකන් අත ගාපු ගමන් එනවා කියලා නේ. අන්න ඒ වගේ තමයි පිනොතන අපිටත් බාහිරට පේන ටික විතරයි අපිට මේ පේන්නේ. නමුත් ඇතුළේ ලොකු වැඩසටහනක් මියනවා. අන්න ඒ අපට නොපෙනෙන වැඩසටහන තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොකු කැපවීමක් කරලා අර පොළවෙන් උඩට ගත්තු මැණික් රත්තරන් ටිකක් වගේ ඉතාම මහන්සියෙන් සුවිශාල පරිත්‍යාගයක් කරලා අපි අතට දීලා තියෙන්නේ. එක දීලා තියෙන නිකන් නෙවෙයි පිනතුණි. එක දීලා තියෙන සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන. මෙන්න මේ යට සැඟවිලා තියෙන ටික එළියට ගත්තොත් තමයි ඇත්තටම අපට ඇස් දෙක පෑදෙන්නේ. එතකන් අපි ජීවත් වෙන්නේ කොහේද? එතකන් අපි ජීවත් වෙන්නේ අන්තරීක්ෂ අගාධයක. අන්තරීක්ෂ අගහ කියලා ස්ථානයක් මේ ලෝකේ තියෙනවා. විශ්වයේ තියෙනවා. අපි බ්ලැක් හෝල් කියලා කියන්නේ සමහර ස්ථාන තියෙනවා, දැඩි අන්ධකාරය තියෙන ස්ථාන. ඒවට සූර්යාලෝක පතිත වෙන්නේ නැහැ, දැඩි අන්ධකාරය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ අන්ධකාරය ගැන සඳහන් කරනකොට භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි මීටත් වඩා අන්ධකාර තැනක් ලෝකේ තියෙනවද කියලා. බුදුන් සඳහන් කරනවා, ඔව් මහණෙනි තියෙනවා, මීටත් වඩා අන්ධකාර තැනක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අවිද්‍යාව කියලා. දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක නිරෝධ ඥානං, දුක නිරෝධ ගාමිනී ප්‍රතිපද ඥානං කියපු විදිහට මේ දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය නොදිනියම තමයි ලෝකේ තියෙන දැඩිම අන්ධකාරය කියලා. අන්නේ අන්ධකාරයෙන් අපව මුදවලා අපට net එකක් ලබා දෙනවා වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ධර්ම විවරණය කිරීම පින්නතුනි. මේක තේරුම් ගත්තොත් පින්නතුනි අපි තමයි ලෝකේ වාසනාවන්තමයි බවටපත් වෙන්නේ. එහෙනම් මොකද්ද මේ පංචස්කන්ධය කියලා කියන්නේ? මේ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ කරුණුල එකතුව. අපි යම්කිසි බීමක් බොනකොට, අපි කෝපි එකක් වෙන්න පුළුවන්, වෙනත් පානයක් වෙන්න පුළුවන්, අපි බොනකොට ඒකට යම්කිසි දේවල් ටිකක් මිශ්‍ර කරලා තියෙනවා නම් ඒ පානයේ බොන අවස්ථාවේදී මිශ්‍ර කරපු දේවල් අපිට පේන්නේ නැහැ. එක මිශ්‍ර වෙච්ච රසයක් විතරයි අපිට දැනෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට ඒත් එක්ක මිශ්‍ර වෙච්ච යටින් දිවෙන යම්කිසි දෙයක් තියෙනවා. අන්නේ යටින් දිවෙන දේ තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. ඒක කෙනෙකුට හිතලා තේරුම් ගන්න බෑ. කිසියම් බීමක් එකපාර දුන්නොත් අපි කලින් නොදකපු හදන විදිය දන්නේ නැති බීමක් දුන්නොත් අපිට ඒක බීලා රසය කියන්න පුළුවන්. හැබැයි ඒක ඇතුළත් තියෙන මොනවද කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ. ඒකක කිසියම් කෙනෙක් කියන්න ඕනේ මෙන්න මේවයි දාලා තියෙන්නේ කියලා, නැත්නම් අපි හදන විදිය බලන් ඉන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අපි දන්නේ මේ පානේ තියෙන්නේ මේවයි කියලා. නැත්නම් අපි හිතන්නේ මේ එක දෙයක් විතරයි කියලා. අන්නේ වගේම තමයි පිනතුනේ, අපි ඇහැට මේ රූපය දකිනකොට, කනට ශබ්ද අහනකොට, නාසයට ගඳ සුවඳ විඳිනකොට අපට රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් කියලා දැනුණට මේක හරියට අර කෝපයක වගේ, නැත්නම් අර බීම වගේ ඒ දේ විතරයි අපට බාහිරට පේන්නේ. නමුත් මේක හදලා තියෙන රෙසිපි එක මොකද්ද කියන එක තමයි බුදුහාමුදුරුවෝ මේ විස්තර කළේදී. අපි ඇහැට රූපයක් පේනකොට මොකද වෙන්නේ කියන කාරණය. ඇහැට රූපයක් පේනකොට වෙන්නේ බාහිර රූපයට අනුව පේනවා කියලා අපට හිතෙන්නේ. නමුත් වෙනතුනේ බාහිර රූපෙනි අනුව නෙවෙයි පේනීම වෙන්නේ. අපේ ඇහැට සාපේක්ෂවයි බාහිර රූපේ මේ නැවෙ නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ ඇස තීරණය වන්නේ ඒ ඇස නිර්මාණය කරන්න හේතු වෙච්ච අභ්‍යන්තර හේතු ටික, අවිද්‍යා, තෘෂ්ණා ආදී හේතු ටික අභ්‍යන්තරයේ තියෙනවා. අන්නේ හේතු වලට අනුරූපව මේ වෙලාවේ හැම වෙලාවෙම ඇස ආදී ආයතන නිර්මාණය කළ දීලා තියෙනවා. ඒ ඇසට සාපේක්ෂව බාහිර රූපය අපට පේනවා. ඒ පේන අවස්ථාවේදී වෙන්නේ පළමුවෙන්ම වර්ණ රූපේ විතරයි ඇහැට පදිත වෙන්නේ. වර්ණ රූපේ ඇසට පදිත කර ගැනීම විතරයි එහි කරන්න පුළුවන්. එතනින් ඒ කාර්යය අවසන් වෙනවා. අනිත් පැරටි ඔක්කොම මනස පැත්තෙන් කරා. ඇහැට රූපයක් පදිත වීමේදී වෙන්නේ ඇස රූපය, ඒ වගේම චක්කු විඥානය, ඒ වගේම චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන. මෙන්න මේ ස්කන්ධ පංචකයක් ඒ මොහොතේ පෙරපසුම වි හට ගන්නවා. අන්නේ හට ගන්න මුල් අවස්ථාවට කියන්නේ පංචස්කන්ධය කියලා. ඒකට කියන පංචස්කන්ධය කියලා. ඒ හට ගන්න අවස්ථාවේදී අපට ඉතාම ප්‍රාථමික දැනුමක් විතරයි ලැබෙන්නේ. ඇහැට නම් වර්ණ රූපේ විතරයි, කනට නම් ප්‍රාථමික මට්ටමේ ශබ්ද රූපේ විතරයි, නාසයට නම් ගන්ධ රූපය, දිවට නම් රස රූපය, කයට නම් පොට්ටබ රූපය. මේ ඉතාම ප්‍රාථමික මට්ටමේ රූපස්කන්ධය පහළ වෙලා එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට පස්සේ ඊට පස්සේ මනෝ විඥාන කියන අවස්ථාවක් තියෙනවා. මනෝ විඥාන ධාතු කියලා තත්ත්වයක් තියෙනවා. ඒ සියල්ලක්ම විපාක මට්ටමේ අවස්ථාව. ඒ ටික ගැටල ගියාට පස්සේ ඒ සියල්ල අරඹයන් හට ගන්නා වූ සංඥා වේදනා දෙක ධර්මලම්බණයක් විදියට මන ආයතනෙන් සිහි කරන කොටයි මේ අපට රූපයක් කියලා පේන්නේ, ශබ්දයක් කියලා හෙන්නේ. මෙතන තියෙන පින්නතුනි වඩාත්ම සුවිශේෂී දේ තමයි අපි ඇහැට රූපයක් දකින වෙලාවේදී, අපි කනට ශබ්දයක් අහන වෙලාවේදී ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඔක්කොමයි තිබන්නේ රූපස්කන්ධයට. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා රූපස්කන්ධයටයි තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවායි තියෙන්නේ රූපස්කන්ධයට. එතකොට අපේ ජීවිතය කියන්නේ විපාක මට්ටමේදී ස්කන්ධ පංචකයක්. ඒ විතරක් නෙවෙයි, ඒ විපාකය අත්විඳින අවස්ථාව, තේරුම් ගන්න අවස්ථාව ස්කන්ධ හතරක අවස්ථාව. තේරුම් ගන්න වෙලාවේ රූපස්කන්ධය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතකයි අපි මේ හැම වෙලාවෙම කාලය ගත කරන්නේ. අපිට යම් තාක් ජීවිතේ අපි දුකක් සැපක් විඳනනම් ඒ හැම වෙලාවෙම අපි මේ රූපස්කන්ධය අවිද්‍යාවෙන් ඇති දෙයක් විදිහට අරගෙන අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය තුල ජීවත් වෙන අවස්ථාවේදී අපි මෙතෙක් කල් ජීවිතේ සැප දුක් විඳින්නේ. ඒ අවිද්‍යාසඟත අවස්ථාවක්, ඒ අවිද්‍යාව සත්‍ය සංඛාරා කියන සර්කල් එකේ ඉඳලා අවසන් වෙන්නේ ජරා මරණ වලින්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ඉතාම කෙටියෙන් කියනවා නම් පින්වතුනි, ඉතාම සරලව විදිහට කියනවා නම් නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයකින් අවිද්‍යාසගතව ජීවත් වෙන අපට ඒ ස්කන්ධ පංචකයෙන් අපව මුදවලා වර්තමානයේ තියෙන ස්කන්ධ හතරේ අවබෝධය කරා ප්‍රඥාව කරා අපි රැගෙනෙමයි බුදුදහම කියලා කියන්නේ. ඔබට මේ වෙලාවේ රූපයක් මතක් වෙමින් ඉන්නේ ඔබ. අඩුබාන මේ වෙලාවේ දකින රූපේ හරි ඔබ දකිනවනේ. සම්බියක් ඇහෙනවනේ. මෙන්න මේ දකින හන වෙලාව හැම වෙලාවෙම අපට රූපයක් එකයි අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. රූපෙන් බැහැර දෙයක් අපට හිතන්නවත් බෑ. නිදිය ගන්න කොටත් හීන දකින්නේ රූපයත් එක්ක. මරණාසන වෙලාවේදී රූපත් එක්ක තමයි අපි ඉන්නේ. මුළු ඉන්ද්‍රිය ටික ඔක්කොම දුර්වල වුණත් ඒ වෙලාවෙත් මනෝ රූප නිර්මාණය කරගෙන චිත්තජ රූපත් එක්කයි අපි ඉන්නේ. ඒතොට බිඳුනේ සම්පූර්ණව අපි මේ අවිද්‍යාවෙන් ඉන්නේ. හැබැයි මෙතෙන් දෙකක් තේරුම් ගන්න රූපයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ. වර්ධවා තේරුම් ගන්න පාපේන උතුණි. රූපයක් නැහැ කියලා බුදුදහමෙහි කිව්වොත් මොකද වෙන්නේ බුදුදහම? බුදුදහම විඥානවාදයට යනවා. බුදුදහම විඥානවාදයක් නෙවෙයි. බුදුදහම පංචස්කන්ධයක් පනවනවා. විශේෂයෙන් මිනිස්යන් විදියට අපේ පංචවෝකාර බලක සත්‍යම් විදියට අපට ස්කන්ධ පංචකයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ස්කන්ධ පංචකය තුළ හිටියට අපි ජීවත් වෙන ස්කන්ධ හතරකින්. මේ ස්කන්ධ හතරකින් තියෙන අවබෝධයට කියනවා අප්‍රියාපන්න භූමිය කියලා. සෝවාන් ආදී මාර්ගඵල ලබන මාර්ගඥානයේදී මේ අප්‍රියාපන්න භූමිය අපි ස්පර්ශ කරමින් ඉන්නේ. සෝවාන් මාර්ගඥානයේදී ඒ වගේම සකදාගාමි මාර්ගඥානයේදී අරහත් මාර්ගඥානයේදී ඒ වගේම අරහත් භාවයට පත් වුණාට පස්සේ අඛණ්ඩවම මේ අපරිහාපන්න භූමිය තුළ රහතන් වහන්සේ. එතකොට පින්වත්නි සද්ධාතේ තථාගතස්ස බෝධින් කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වය සම්මා සම්බුද්ධත්වයේ විශ්වාස කරනවා කියන්නේ මොකද්ද? මෙන්න මේක පින්වත්නි. මෙන්න මේක විශ්වාස කිරීම. ස්කන්ධ පංචකයෙන් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන අවිද්‍යාවෙන් ඒ අවිද්‍යාවෙන් ජීවත් වනෝදින් බාහිර ලෝකෙ විසින් අපිව පාලනය කරනවා. අපි බාහිර ලෝකේ නැමැති සිරමැදුළු තුළ සිර වෙලා ඉන්නේ. අපි හිරකාරය වෙලා අන්නේ සිරගත භාවයෙන් නිදහස් වන නම් ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදයන්තයෙන් දුර වෙලා මේ නිරෝධය අන්තයට එන්නට ඕන. නිරෝධය අන්තයට එනකොටම ස්කන්ධ පංචකය ස්කන්ධ හතරක් බවට පරිවර්තන වෙනවා. හැබැයි බය වෙන්න එපා. එහෙම කිව්වා කියලා රූපස්කන්ධය නැවත බලන්න බෑ කියන එක නෙමෙයි. ඕන වෙලාවක නැවත අලුත් රූපයක් වුණත් බලන්න පුළුවන්. හැබැයි බලනකොට මේක ස්පර්ශ වෙනවා. ඒක තේරුම් ගන්න ස්කන්ධ හතරකින් කියලා තේරුම් ගැනීම. පින්නතුනි මෙන්න මේ අවබෝධයෙන් තමයි කෙනෙක් බාහිර රූපේ නිදහස් වෙන්නේ. එතකොට රූපය ගැන කියනකොට රූපං ආදිත්තං කියලා කියනවා. රූපේ ගිනිගෙන තියෙන දෙයක් කියලා කියනවා. වේදනා සංඥා සංඛාර ආදී මේ ස්කන්ධ වලට ගිනිගෙන තියෙන දෙයක් කියලා කියනවා. මේව දුකක් මේක උලක් කියලා තියෙනවා. හැබැයි පින්තුනි එහෙම වුණාට අපි ඊටාම සියොම්ම තේරුම් ගන්න ඕන අවස්ථාවක් තියෙන මෙන්න මෙතන. රූප ස්කන්ධය කියලා කියනකොට පින්තුනි වේදනා සංඥා සංඛාර ආදී මේ කාරණා කියනකොට අවස්ථා දෙකකදී මේක විස්තර වෙනවා. ප්‍රධාන වශයෙන් එකක් තමයි විපාක මට්ටමේ අවස්ථාව. අපේ ඇස් කන් ආසාදී ආයතන වලට මේ අරමුණු කණ්ඩායම් වෙන සම්බන්ධ වෙන මුල් අවස්ථාව. ඒක විපාක මට්ටමේ අවස්ථාව. ඒ විපාක මට්ටමේ දෙයට ගිනිගෙන තියනවා කියන්නේ නැහැ. ඒ මුල් ස්කන්ධ පංචකය බැහැර කරන්න කියලා නැහැ. ඒ මුල් ස්කන්ධ පංචකය බැහැර කරන්න කිව්වොත් මොකද වෙන්නේ? එහෙනම් ඇහෙන් රූප නොදක ඉන්න ඕන, කනෙන් ශබ්ද නොහා ඉන්න ඕන, නාසයෙන් ගඳ සුවඳ නොවිඳ ඉන්න ඕන. බුදුදහමේම කියන්නේ. බුදුදහමේ කියන්නේ නතේ කාමා යාන චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ ලස්සන දේවල් විසිතුරු දේවල් නෙවෙයි කියලා. ලෝකේ විසිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා. විසිතුරු දේවල් කාමයන් නෙවෙයි. කාමයේ වෙන මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අන්න ඒ දේ සංකල්ප රාගයෙන් කෙලෙස් සහිතව ගත්තොතින් තමයි සංයෝජන බවටපත් වෙන්නේ. මුල් ස්කන්ධ පංචකයේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය දුරු කරන්න කියලා නැහැ. බැහැර කරන්න කියලා නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා නැහැ. ඒක දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම් කියලා දෙනවා. මුල් ස්කන්ධ පංචකයේ පිරිසින් දැනගන්න කියලා කියන්නේ රූපය මොකද්ද කියලා දැනගන්න කියලා කියනවා. පින්නතුන් මේ රූපය කියන එක දැනගන්න නම් බුදුදහමට එන්න ඕන. සාමාන්‍යයෙන් අපි රූපය කියන දැන් මේ මලක් පහනක් මේ බෙල් එක මේ විදුරෝ දෙයක් නේ අපි සාමාන්‍ය රූපය කියන්නේ නේ. ඒකේ තමයි සරල විග්‍රහයක් වෙනත රූපීට වඩා පුළුල් විදියට බුදුදහම තුළ විග්‍රහ කරනවා. ඇසස් රූපය. ඇස කියන්නේ මේ බාහිරට පේන ඇස නෙවෙයි පින්නතුනි, පෙනීමේ ශක්තිය. The ability of seeing කියන එක. ඇසේ පෙනීමේ ශක්තිය නැත්නම් චක්ෂු ප්‍රසාදය. ඒකත් රූපස්කන්ධය. ඒ වගේම සෝත ප්‍රසාදය නැත්නම් කන, ගහන ප්‍රසාදය නාසය, දිව ප්‍රසාදය දිව, කාය ප්‍රසාදය මේ මුළු කයම. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස. ඒ වගේම ඉත්‍ති භව රූප ආදී භව රූප දෙක. ආකාශ රූප, ආහාර රූප මේ ආදී රූපයන් තමයි ඉස්සර වෙනවා. ඒ වගේම පිනතුනි උපචේ සම්පති ජරත අනිත්‍යතා කියලා ලක්ෂණ රූප කියලා තියෙනවා. ඒ වගේම විකාර රූප ආදී රූපයන් විග්‍රහ වෙනවා. ජීවිතින්දිර රූප ආදී රූප තියෙනවා. සමහර රූප ඇසෙන් දකින්න පුළුවන්, සමහර රූප දකින්න බෑ. සමහර රූප කයට ස්පර්ශ වෙනවා, සමහර රූප කයට ස්පර්ශ වෙන්නේ නෑ. චිත්තද රූප, සිතේ හටගන්න රූප. මේ රූප වලින් පිනත රූප විඥානක් තියෙනාට එක රූපයයි ඇසින් දකින්න පුළුවන්. වර්ණ රූපේ විතරයි ඇසින් දකින්න පුළුවන්. ශබ්ද රූපය ඇසින් දකින්න බෑ. ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ රූපය ඇහෙන් දකින්න බෑ. දකින්න පුළුවන් එකම රූපය වර්ණ රූපය විතරයි. එතකොට මෙන්න මේ රූපස්කන්ධයේ ලක්ෂණය තමයි මේව එක දිගට අඛණ්ඩව යන දෙයක් නෙවෙයි. ඒ ඒ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුව නිර්මාණය කළ දෙන ඇස්කන්න ආසාදී ආයතන වලට ඒ මොහොතේ ගෝචර වෙන ස්වභාවයක් මේක. එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ තමන්ගේ ඇස් ආදී ආයතන වලට ගෝචර වෙන ලක්ෂණයක් මේ තියෙනවා. සාමාන්‍ය විද්‍යාඥයෙක් කියන්නේ බාහිර රූපේ වෙනස් වෙනවා කියලා, ඇටම් එක බෙදලා වේගෙන් වෙනස් වෙනවා කියලා කියනවා. ඒක තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒකත් බුදුදහමේ කියලා තියෙනවා. රූප කලාප වල වෙනස් වීමක් කියලා තියෙනවා. නමුත් ඒක බුදුදහමේ ලොකු විග්‍රහයක් නෙවෙයි පින්නතුනි. බුදුදහමේ කළා තියෙන ලොකු විග්‍රහය තමයි මේ බාහිර රූපේ නිර්මාණය වෙන්නේ, ඒක තමයි ගෝචර වෙන්නේ ඇසට සාපේක්ෂව. ඒ වගේම ඇස විතරක් නෙවෙයි, හේතු රාශියක එකතුවකින් ඒ මොහොතක නිර්මාණය කළ දෙන දෙයක් මේක. එක මොහොතක තියෙන අත්දැකීම ඊළඟ මොහොතේදී ඒ විදිහට ස්පර්ශ කරන්න බෑ. එක කෙනෙක් ස්පර්ශ කරන මේ අත්දැකීම වෙනත් කෙනෙකුට ඒ විදිහට ස්පර්ශ කරන්න බෑ. දැන් විද්‍යාඥයනම් කියන්නේ ඇටම් එක ලැබ් එකේ රිසර්ච් කරන ආමේ විදිහට ඕන කෙනෙක් කැවල එක්ස්පෙරිමන්ට් කරන්න කියලා කියන්න පුළුවන්. සර්ච් කරන්න කියලා. ටෙස්ට් කරන්න කියලා කියන්න පුළුවන්. නමුත් බුදුදහමෙන් කියන මේ රූපේ හිම එකක් නෙවෙයි. මේක එක එක පුද්ගලයාගේ ලෝකයට වෙනස් ලෝකයක් මේක. එක එක පුද්ගලයන්ගේ පුද්ගලයට වෙනස් වෙන විතරක් නෙවෙයි. එකම පුද්ගලයාට එක මොහොතක ඉඳන් ඊළඟ මොහොතට අත්දැකීමක් වෙනස් වෙනවා. එකම දේ පිළිබඳ. දැන් ඔබ මාගෙන දැන් මන් දිහා බලාගෙන ඉඳලා යම් කිසි හැඟීමක් තියෙනවා නම් මන් තව ටිකකින් වෙනස් විදියකට හැසිරුණොත් ඔබේ හිත සම්පූර්ණ වෙනස් වෙනවා. ඊට අනුව ඔබේ ආයතන වෙනස් වෙලා මේ පේන රූපය සම්පූර්ණ වෙනස් වෙනවා. මේ පේන රූපේ නෙමෙයි, මේ රූපේ ළඟින් තියෙන බඩු මුට්ටු ටික ඔබට වෙනස් වෙලා පේන ඊට පස්සේ. අහවලේ දින හැතරේක හාමුදුරුවෝ ළඟ තියෙච්ච මේ පෑන, මේ කණ්ණාඩි දෙක මේ වගේ ලක් හිතේ තැමින. සම්පූර්ණ මේ සිස්ටම් එකම වෙනස් වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි රූපයේ ස්වභාවය. ඒ රූපේ හැම අංගයක්ම රූප 28ම අහොත්වා සම්බුතං උත්තාන වයිසති. කලින් නොතිබී හටගෙන හේතු නිසා මේ මොහොතේ හටගෙන හේතුන් පටිච්ච සම්බුතං හේතු මංගා නිරුද්ධති. මෙන්න මේක තමයි රූපයේ ස්වභාවය. රූපදීති රූපං කියලා කියනවා. සීත උස්නාදියෙන් වෙනස් වීමට ලක් වෙනවා මේ රූපය කියන එක. ඒ වගේම මානසික ස්වභාවය අනුවත් මේ රූපේ වෙනස් වෙනවා. ඒ වගේම අපේ ආයතනවලට සාපේක්ෂව මේ රූපය වෙනස් වෙනවා. දැන් බලන්න ඈත ආකාශයේ පේන රූපය සාමාන්‍යයෙන් අපේ රාත්‍රී ආකාශය බලනකොට අපිට පේනවා තාරකාවක් වගේ තියෙයි කියලා. අපි දුරේක්ෂයක් දාලා බලනවා, ඒ තාරකාවම බලනකොට තමයි පේනවා මේක එක තාරකාවක් නෙවෙයි, මේක සෝලාර් සිස්ටම් එකක්ම කියලා. යම් තාරකා මණ්ඩලයක් කියලා හිතනවා අපිට. ඊටත් වඩා සියුම් දුරේක්ෂයක් දාලා බලනවා වනකොට පේනවනේ මේක එක සෝලාර් සිස්ටම් එකක් නෙවෙයි මේක ගැලැක්සියක් කියලා. ඊටත් වඩා සියුම් දුරේක්ෂයකින් බලනවා අපි වනකොට පේනවා මේක එක ගැලැක්සියක් නෙවෙයි ගැලැක්සීස් මිලියන ගණන් කියලා. එතකොට පිනෝද මොකක්ද නැත්ද? අර එක තරුවද? එක සෝලාර් සිස්ටම් එකද? එක ගැලැක්සියද? නැත්තම් අර මිලියන ගණනක් ගැලැක්සීස්ද? මොකක්ද ඇත්ත? ඒ දේ තීරණුනේ පිනතුනේ අපේ ලෙන්ස් එක අනුව. ලෙන්ස් එක මත තමයි රූපය තීරණුනේ. අද මේ මොහොතේ ඔබ දකින රූපය, මේ මොහොතේ ඔබට හෙන ශබ්දය, මේ මොහොතේ ඔබ ස්පර්ශ කරන ගඳ සුවඳ, මේ මොහොතේ ඔබේ දිවට දැනෙන රසයන්, ශරීර පහසන් ඔක්කොමත් මේ ලෙන්ස් වගේ පිනතුනි. මේ ලෙන්සස් තීරණය වෙලා තියෙන කොහමද? අපි කලින් ගෙවීම් කරලා තියෙන මේවට ප්‍රීපෙඩ් කරලා තියෙන්නේ. ඒව කර්මෙන් අපි ගනුදෙනු කරලා තියෙන්නේ. ඒ කර්මයට ගොපු කරපු ගෙවීමට සාපේක්ෂවයි මේ මොහොතේ මේ ලෙන්සස් හම්බලා තියෙන්නේ. ඒව ඕනම වෙලාවක මේ ජීවිත කාර්යමත් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි සමහරගේ කර්ම චක්‍රය සම්පූර්ණ වෙනස් වෙන්නේ. ඇතැම් විට දැඩි පිපාසකින් කෙනෙක් ඉන්නවා වතුර ඔහුගේ ඉස්සරහ තියෙන වතුර පේන්නේ නැහැ. දැඩි පිපාසෙන් ඉන්නවා ඔහුගේ ඉස්සරහ වතුර කල පිරෙන්න තියෙනවා ඔහු වතුර බැලුවාම වතුර නැති වගේ පේන්නේ. ලෝසක හාමුදුරුවෝ පාත්‍රය තරම් පිණ්ඩපාතේ වඩිනවා පිණ්ඩපාතේ බෙදන්නේ මිනිස්සු පිණ්ඩපාතේ අරගෙන එනවා එන මිනිසුන්ට පේන්නේ පාත්‍රය පිරෙලා දාන්නේ tie කියලා. එන මිනිස්සු දාහනේ අරගෙන ආය යනවා. සරුවත් හාමුදුරුවෝ අන්තිම මොහොතේ ලෝසක හාමුදුරුවන්ගේ පාත්‍රය අරගෙන ඒ පාත්‍රයට ගිතෙල් දාලා සරුවත් හාමුදුරුවන්ගේ මතේ තියාගෙන තමයි සරුවත් හාමුදුරුවන්ගේ මතින් අරගෙන ලෝසක හාමුදුරුවන්ගේ කටට ආහාර ටික දීලා අවසාන පිරුවන් පාන මොහොතෙහි උන්වහන්සේගේ කුසගිනි නිවුවේ. කර්ම චක්‍රයේ පිනුතුනි මේ වගේ දෙයක්. ඒ කර්ම විපාක දෙන්න විදියට ඒ කාටකින් මේ තමන්ගේ පැත්තේ ආයතන වෙනස් කරනවා නැත්නම් බාහිර පිටස්තර කෙනෙක්ගේ ආයතන වෙනස් කරනවා. මේක තමයි කර්ම චක්‍රයේ ස්වභාවය. ඒ නිසා මෙන්න මේ විදියට රූපස්කන්ධයේ වෙනස බුදුදහමේ පනවනවා. මේ රූපය දක්වන්නේ හරියට පේන පින්ඩූපමං රූපං. අපි දන්න වතුර ගලාගෙන යනකොට අර සුදු පාට පේන එකතු වුනහම ගුලියක් වගේ තියෙනවා අපිට වෙන බොහොම ශක්තිමත් දෙයක් කියලා. නමුත් ඒක ඉතාම සියුම් සහැඩු දෙයක්. අනේ පේන පින්ඩු මං රූපං මේ අපට තියෙන රූපය හරියට පේන පිනක් වගේ කියලා සනාහ කරනවා. මේක ඕනම මොහොතක වෙනස් වෙලා යන්න පුළුවන්. ඕනම මොහොතක දියාර වෙලා යන්න පුළුවන්. පොඩි හුමාලයක් ආවොත් එකපාරම මූණේ තියෙන ලස්සන ඔක්කොම නැති වෙලා යන්න පුළුවන්. නේද? එක මොහොතක ලිපේ තියෙන වාදනේ මෝඩි ආරිනකොටම එකපාරෙන දැල්ලකින් මේ මූණේ තියෙන ඔක්කොම ලස්සන එක තත්පර ගණන් නැති වෙලා යන පුළුවන්. එහෙම රූපයක් පිනතින අපි මේ පරිහරණය කරන්නේ. ඊළඟට සඳහන් කරනව වේදනා බුබුලූපම වේදනාව දිය බුබුලක් වගේ. වේදනාව කියලා කියන්නේ කයට සිතට දැනෙන වේදනා. නැත්නම් වේදනා විවිධ ආකාරයෙන් විස්තර කරනවා. සැප දුක් උපේක්ෂා කියලා විස්තර කරනවා. ඒ වගේම ආයතන හයට චක්කු සම්බස්සියා වේදනා රූප සම්බස්සියා වේදනා ආදී වේදනා හය පිටර විස්තර කරනවා. ඒ වේදනා කියන එක පින්නතුනේ මේ මොහොතේ හේතු නිසා හටගන්න වේදනාවක් කියලා. ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා සාගත වේදනාවක් වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ ලක්ෂණය තමයි ඇස කන නාසය දිව කියන ඉන්ද්‍රිය හතරත් මනසත් කියන මෙන්න මේවට එන වේදනා පින්නතුනි උපේක්ෂා සාගතයි. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. මුල් මට්ටමේ එන වේදනාව උපේක්ෂා සාගතයි. ඒක හටගෙන නිරුද්ධුණාට පස්සේ ඊළඟට තමයි අපි මන ආයතනයේ මේක සැපක්ද දුකක්ද කියන එක තීරණය කරන්නේ. එතකොට මුල් විපාක මට්ටමේදී කාය විඥානේ විතරයි සැප හෝ දුක වෙන්නේ. ඒකත් පිනතුනේ තේරුම් ගන්නකොට කාය විඥාණයෙන් තේරුම් ගන්න බෑ. ඒකත් තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. ඒක තේරුම් ගන්නකොට කාය විඥාණය නිරුද්ධ වෙනවා. එහෙනම් පින්නතුනි සැපක් හෝ දුකක් කියලා අපි ජීවිතේ දෙයක් ලැබුවා නම් මෙතෙක් කලා ඒක ඇසෙන්වත් කනෙන්වත් නාසයෙන්වත් දිවෙන්වත් වැඩි දෙයක් කියලා පින්නතුනි ශරීරයෙන්වත් නෙවෙයි අපි වේදනාව හඳුනාගෙන තියෙන්නේ. ඒ සියලු වේදනාවල් අපි හඳුනාගෙන තියෙන්නේ සම්බ්බේ ධම්මා මනෝවිඥාන ධාතුය විඤ්ඤාණයගේ විදියට. ඒ සියල්ලක්ම අපි මනෝවිඥාණය තේරුම් ගන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ තේරුම් ගන්න මනෝවිඥාන අවස්ථාවේදී අර මුලින් කන්ටැක්ට් වෙච්ච මුලින් සම්බන්ධ වෙච්ච අවස්ථාව සම්පූර්ණයෙන්ම නිදහසල තියෙන නිරෝධයල තියෙන මේ රූපස්කන්ධය ගැන පින්නතුනි ලක්ෂණ විග්‍රහයක් බුදුදහම තුළ විස්තර වෙනවා. අපේ රූපය අසුරු කළාට අපේ රූපය තුළ යැපිලි හිටියට සම්පූර්ණව අපි මනසින් ජීවත් වෙනවා කියන කාරණය. අපි ඇවිදිනකොට ගච්ඡන්තෝ ආගච්ඡාමිති පජානාති කියලා කිව්වට අපි යනකොට යන බව හඳුනා ගැනීම දන්නවා කියලා කිව්වට ඒකත් අපි හඳුනාගන්නේ මනසින්. ඒ කායික ක්‍රියාවලියත් හඳුනාගන්නේ මනසින් අපි. එතකොට මේ වේදනාව වේදනා බුබුලෝපමා කියලා කියන්නේ වේදනාව දිය බුබුලක් වගේ වහිනකොට වතුර බුබුලක් වතුරට එනවා වැටෙනවා වැටිලා එකපාරම නැති වෙලා යනවා. අන්නේ වගේ පිනතුනි මේ සැප දුක් ආදී වේදනා ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා මේවට ඇතිවන වේදනා අපි ජීවිතය අනේ හරි රස කෑම එයා මම මං ගැන හොඳ ගුණ කතනයක් කළා එයා හරි හොඳයි කියලා අපි කියනවනේ වේදනා සැප වේදනාවනි එක්ක සුළු මොහොතින් පිනතුනි වෙනස් වෙන වේද. එනිසා මම කියන්නේ අර පූජාස්තනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි කියලා නේද? මේ බොහොම ගෞරවාන්විත විදිහට ඔබට සලකන අය හිත වෙනස් වෙලා ඉතාම සුළු මොහොතින් අර අධ්‍යක්ෂින් සියලම වෙනස් වෙනවා. වේදනාවේ ස්වභාවය එක පිනතුනි. දැන් මනන ඔබට ඔබේ මියගිය ඥාතියෙක් ගැන හිතනකොට ඔබ දුකෙන් ඉන්නවා. දුකෙන් ඉන්න මොහොතේම ඔබට සතුට වෙන සිතුවිල්ලකුත් හිතෙනවා. ආපහු ගමන් අර දුක නැති වෙලා දැන් සිනහසල ඉන්නව නේද? දැන් gedara ගුණක් කෙනෙක් මියගියාම හරිය දුකෙන් ඉන්නවනේ. ඥාතින් අහමනේ බලන නංගි අපේ අම්ම නැතුණා කියලා අඬනවා. එහෙම අඬන ගමන් තව කෙනෙක් කිහිලුවක් ගන්නවා. අනිත් පැත්තේ කිලි hina වෙනවා දැන් මෙන්න. මේව තමයි පිරිත වේදනාවේ ස්වභාවය මේකයි. ඒක එක දිගටම කියන දෙයක් නෙවෙයි. අපි පුද්ගලයෙක් ගැන වුණත්, දෙයක් ගැන වුණත්, රූප, ශබ්ද ආදී කිසියම් දෙයක් ගැන තියෙන ආකල්පය හැම මොහොතෙම හේතු නිසා හටගෙන වෙනස් වෙමින් මේදී. වේදනාවේ ස්වභාවය මේක. වේදනා බුබුලූපමා කියන්නේ මේකයි. මරිචූපමා සංඥා වේදනා කියන්නේ විඳ ගැනීම සංඥානමේ කියන්නේ හඳුනා ගැනීම මරිචූපමා සංඥා සංඥාව කියන්නේ මිරිඟුවක් වගේ කියලා. මිරිඟුව කියන්නේ මොකද්ද? මිරිඟුව කියන්නේ අර දහවල් කාලයේ පොළොව රත් වෙලා තියෙනකොට ඈත කාන්තාරවල වතුර වගේ උඩට යනවා වගේ පේනව නේද? නමුත් වතුර නෙවෙයි යා රත් වෙච්ච වාතයයි පේන්නේ. සංඥාවක් හඳුනා ගන්න එකක් මෙන්න මේ වගේ කියලා කියනවා. අපි රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී වශයෙන් මේ හඳුනාගෙන තියෙන දේවල් එක දිගට හඳුනා ගැනීමක් නෙවෙයි. ඒ වගේ මේ හඳුනාගත්තු දේ නිවැරදි දෙයක්වත් නෙවෙයි පිනතුණි. සම්පූර්ණ විපරීතයක් මේ තියෙන්නේ. ඊළඟට සංඛාර, සංඛාරා කද රූපමා සංඛාර නැත්නම් චේතනා අභිසංකරණය කරන දේවල් නැවත තමන් විසින් සංස්කරණය කරන දේවල්ට ඒ සංස්කාර කියලා කියන්නේ. ඒ සංස්කාරය කියන දේ හරියට සලකනවා සංඛාරං හද රූපමා හරියට කේහල් කඳකට උපමා කරලා තියෙනවා. ඒ කේහල් කඳ ශක්තිමත් දෙයක් නෙවෙයි. කේහල් ගස පතුරු ගන්නකොට ඇතුලේ හරියක් පේන නැහැ. අන්න ඒ වගේ මේ සංස්කාර කියලා අපි ගොඩනගා ගන්න දේවල් වල ස්වභාවයත් අර කේහල් ගසක් වගේ කේහල් කඳක් වගේ කියලා කියනවා. ඊළඟට පින්නතුනි මායූපමංච විඥානං විඤ්ඤාව මායාවක් වගේ මැජික් එකක් වගේ. මේ විඥාණයෙන් තමයි හැම දෙයක් නිර්මාණය කළ දෙන්නේ මේ වෙලාවට. නමුත් මේකක් යථාර්ථය නෙවෙයි පින්නතුනි. මේ මොහොතේ අපේ මනසේ ස්වභාවයට අනුව තමයි මේ ලෝකේ යම් යම් දේවල් මේ කර්මෙන් නිර්මාණය කළ දෙන්නේ. ඒව නිර්මාණය කළ දෙන්නේ යථාර්ථය නිසා නෙවෙයි, ඒ වෙලාවට අපේ කර්මයට අනුරූපව සකස් කළ දෙන දේවල්. ඒ කුමන දේ නිර්මාණය කළ දුන්නත් ඒ හැම දෙයකම ලක්ෂණය තමයි. ඒක අපි තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මන ආයතනෙ. එතකොට මේ පංචස්කන්ධයේ පිනුතුනේ අවස්ථා කීපයක් තියෙනවා. මේක හොඳට දැන් මෙතෙන් තමයි මේ වෙනස තේරුම් ගන්නට ඕන. එකාතකින් විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒක අපේ අතීත කර්ම විපාක විදියට අපට හැම මොහොතෙම නිර්මාණය කළ දෙන ස්කන්ධ පංචකයක් තියෙනවා. ඇස් කන්න ආකාදී ආයතනට සාපේක්ෂව ඒ මුල් ස්කන්ධ පංචකය සැපක් දුකක්වත් නෙවෙයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාව. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. එතනම නිරුද්ධ වෙලා යන්නේ නැති බව දන්නේ නැති එකයි අවිද්‍යාව කියලා කියන්නේ. අපට පේන්නේ නිරුද්ධ වෙලා ගියාට ඒක තාමත් තියෙයි කියලා. කවුරු හරි බැන්නනම් බැනපු රූපියත් එක්ක මේ චිත්‍රයම අපේ ඉදිරිපිට තාමත් තියෙනවා. ඒ බැනපු කෙනාට ඒක මතකවත් නෑ දැන් මෙතන. අපි ඒ රූපයේ සම්පූර්ණ සිටුේෂන් එකම අරගෙන දැන් විතරක් නෙමෙයි ඇතැමිට ඒක මරණාසන්න මොහොතේ අරගෙන ඇතැමිට අපායට යන්නත් පුළුවන් ඒකෙන්. අවිද්‍යාව ස්වභාවය මේක. ඒ අවිද්‍යාව තුලින් තමයි අපි සසර මෙතෙක් කලක් ගියේ පින්නතුනි. හැබැයි වාසනාවකට ඒව අපි හොඳ පැත්තේ ටික කුසල පැත්තේ ටික වැඩිපුර සංස්කාර වලින් ගොඩනගාගෙන දිනුනා. ඒ නිසා ගියාත්ම අවසානට කරපු කුසලයක් මතක් වෙලා ලෞකික කුසලයකින් අපි බොහෝ දුරක් රැගෙන ආවා මේ වගේ පුණ්‍ය මහිම අවස්ථාවකට. නමුත් ඒත් අපි තාමත් සංසාර චක්‍රය තුල ඉන්නේ. ඇයි ඒකට හේතුව මේ අවිද්‍යාව තුල තාමත් ඉන්නේ. නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට අරගෙන මේ ඉන්නේ. එතකොට පංචස්කන්ධ එක අවස්ථාවක් තමයි අර රූප ශබ්ද ආදී ස්පර්ශ වෙන මුල් අවස්ථාවේදී හටගන්න ස්කන්ධ පංචකය. ඒක විපාක මට්ටමේ අවස්ථාව. එතකොට අපිට දුක හටගන්නේ කොහොමද? ඒ මුල් අවස්ථාවේදී නෙවෙයි. ඒ මුල් අවස්ථාවක නිරුද්ධුණාට පස්සේ අපි අවිද්‍යාවෙන් ඒ ගැන හිතනකොට අර ස්කන්ධ පංචකයම දැන් අපේ ලෝකයට අනුව අපි වර්ණ ගන්නවල තියෙන්නේ. ඒක හොඳ නරක කියලා. ඇයි එහෙම කළේ? ඒක නිරුද්ධ වෙච්ච එකේ නිරුද්ධ වෙච්ච භාවයේ නොදෙනියම නැමැති අවිද්‍යාව නිසා. එතකොට මොකද වෙන්නේ? අපේ අවිද්‍යාවේ ස්වභාවයට එක්ක ඒක කුසල කර්මයක් කරා නම් මම මේ වගේ පින්කමක් කළා කියලා ඒකෙන් සතුට වෙන්න පුළුවන්. නැත්තම් අකුසල පැත්තේ නම් ඒක රාගයක් හරි ද්වේෂයක් හරි හට ගන්න පුළුවන්. මේ අංශ දෙකෙන් කොයි පැත්තට ගියත් අපි අපුඤ්ඤාවේ සංඛාර කළාත්, පුඤ්ඤාවේ සංඛාර කළාත්, අරෝපාවචර ධ්‍යාන මට්ටමට අනුව අහනින්ජාවේ සංඛාර කළාත්, ඒ තුනම වෙලා තියෙන මොකෙන්ද? අවිද්‍යාපත්‍ය සංඛාර. එතකොට සමස්ත බුදුදහමම කියන්නේ මොකද්ද? ඇසට රූපයක් පේනකොට අපි ප්‍රඥාව දිනු කිරීමයි මේ රූපය දකින්නේ. ඒ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙලා වර්තමාන මොහොතෙහි වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරකින් මේක තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න ස්කන්ධ හතරත් අහුත්වා සම්බුතං හොත්වා නබවෙති කියලා තේරුම් ගැනීම. පෙරණොතිබි හටගෙන හේතු නිරෝධෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා කියලා දකින්න. පින්නොතනේ මෙන්න මෙතෙන්ට තමයි අපි විශ්වාසය තියන තියෙන්නේ. අපි බුදුහාඳුර වෙනියම් කොච්චර අපි ගුණ කතන කළත් අපි ඇත්තටම බුදුහාඳුරණ ගෞරව කරා වෙන්නේ නැහැ. බුදුහාඳුරට අපි කොච්චර බුද්ධ පූජා කළත් අපි හැබැයි ලෙසම බුදුහාඳුරට ගෞරව කළා වෙන්නේ නැහැ. බුදුහාඳුරණය කොයිතරම් අපි ගොඩනැගිලි ඉදි කරත් අපි හැබැයි ලෙසම බුදුහාඳුරට ගෞරව කළා වෙන්නේ නැහැ. හැබැයි ලෙසම බුදුහාඳුරන්ට අපි ගෞරව කළා වෙන්නේ උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තා වෙන්නේ මෙන්න මේ සදහම් පණවිඩය තේරුම් ගැනීම. සද්ධාති තථාගතස්ස බෝධිය කියන්නේ මේකයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වය පිළිබඳව අදහන්න කියන්නේ මේකයි. මේ මොහොතෙහි අපේ ස්කන්ධ හතරකින් ජීවත් වෙනවා කියන එක තේරුම් ගැනීම. සරල උදාහරණ වලින් කියනවා නම් අපි වාහනයක් ඩ්‍රයිව් කරනකොට වාහනේ ඉස්සරහා බලාගෙන ඉන්නේ. නමුත් අපි ඉන්නේ මේ පිටපස්සේ රෝද හතර උඩේ කියන එක තේරුම් ගන්න එක. අපි කෑමක් කනකොට කටේ තියෙන කෑම රසයි කියලා හිතලා පිඟාන දිහා බලන්නේ. පිඟානේ දිහා බැලුවට අපි දක්ෂ වෙන්නට ඕන. පිඟානේ තියෙන කෑම නෙවෙයි දැන් මේ රසය එන්නේ. රසය එන්නේ කටේ දිවත් එක්ක දිවෙන් කෙලත් වලින් මිශ්‍ර වෙච්ච කෑමේ රසය එන්නේ කියලා දැනගන්න එක. නමුත් අපිට නිතරම හිතෙන්නේ කටේ කෑම ටික රස විඳිනකොටම ආමේ පිඟානේ තියෙන කැම ටික තමයි රස කියලා නේ. මේ මේ පාටට මේ වගේ ලස්සනට තියෙන බැදුම් තියෙන නේද මිරිස් දාලා තියෙන මේ ටික තමයි මේ පොළ පාටට බොංචි තියෙනවා, රතු පාටට බැදුම් තියෙනවා. මේ ටික තමයි රස කියේ කිය අපි රස කර කර කනවා නේද. පිඟාන දිහා බලාගෙන පොළ වර්ග දාලා තියෙන තැන්වල සමහර තැන්වල අපි අහලා තියෙනවා මේ හරක්කුන්ට කණ්ණාඩි දානවා කියලා පොළ පාට. කොළ පාට කණ්ණාඩියක් දාලා හරකට අර වේදිච්ච පිදුරු තියෙන කැම දෙනවා කියලා. ඒ වගේ තමයි. ඉතින් සතන්දී හොඳ කොළ පාට තනකොළ ටිකක් කියලා සතුටින් අලුත් තනකොළ කියලා කන වැඩි නේද. පින්නතුනි ඒ වගේ තමයි ඇත්තටම. අපි මේ බාහිර දේශ බලාගෙන හිටියට පින්නතුනි හැම වෙලාවෙම මේ බාහිර පේන දෙනේ යථාර්ථය මේ පේන දෙයට කලින් අපි මේ දැන් විඳින මොහොත අවස්ථාව කලින් දැකපු එක තුලේ දැන් මේ ඉන්නේ. වාහනේ ඉස්සරහා බැලුවට ඔබ හිටගෙන ඉන්නේ මීට මොහොතකට කලින් දැකපු තැන දැන් ඔබ හිටගෙන ඉන්නේ. ඔබ ටෝච් එක අඳගෙන රාත්‍රියේ එළිය යනකොට ඔබ ඉස්සරහා බලාගෙන ගියාට ටෝච් එක දිහා අඳගෙන ගියාට ඔබේ කකුල් දෙක පිටපස්සේ තියෙනවා. ඔබ පඩිපලක් නගිනකොට කවදාවත් ඔබේ කකුල් දෙක ළඟ බලාගෙන ඔබ පඩිපල නැගලා නැහැ. එහෙම නැගුවත් වැටෙනව නේද? ඔබ නිතරම බලන්නේ පරිපැල කීපයක් ඉස්සරහා බලලා තමයි ඔබ ඇවිදින්නේ නගින්නේ. ඔබ පරිපැලක් බහිනකොට පරිපැල කීපයක් බලලා එක සමාන පරිපැල් වෙන්නේ නැති කියලා ගෙස් කරගෙන තමයි ඔබ පය තියන්නේ. බැරි වෙලාවත් මැද එක පඩියක් අඩුයි හරි වැඩි හරි නම් මොකද වෙන්නේ? එකපාර වැටෙන්න යනවා. ඇයි වැටෙන්නේ? අපි හිතන් ඉන්නේ අර ඉස්සරහා පේන පඩියේ මේකේ ස්වභාවය කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ නිසා වැටෙන්නේ. අන්නේ වගේ පිනතුනි අපේ සමස්ත ජීවිතය අපි මෙතෙක් කල ජීවිතයක් ගත කරා නම් ඒ ගත කලෙම මේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය නිර්මාණය කළ දීපයක නිරුද්ධුණාට පස්සේ ස්කන්ධ හතරකින් තේරුම් ගන්න අවස්ථාවක්. නමුත් අපේ අවිද්‍යාව නිසා අපට ස්කන්ධ පංචකයක් පනවල තියෙනවා. අන්නේ පනවපු ස්කන්ධ පංචකයට තමයි රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය කියලා උපාදාන ස්කන්ධ විදිහට කියන්නේ අර සාසවා උපාදානිය කියලා විදිහට ගත්තු ස්කන්ධ පංචකය. එතකොට දැන් මේ මොහොතේ තමයි අත්දකින්නේ ස්කන්ධ හතරක් කියලා දැක්කොතින් මේ වෙලාවේ තමයි අත්වින්න අත්දැකීමේ මුල් ස්කන්ධ පංචකය නිරුද්ධ වෙලා කියලා අපි දැක්කොතින් මොකද වෙන්නේ? දකින්නවත් එකම බාහිර මේ මොහොතේ පේන රූපය ගැන උපේක්ෂාවක් හටගන්නේ අපට. ඒකටයි කියන්නේ සැබෑ සංඛාර උපේක්ෂා ඥානය කියලා. මේ සංස්කාරයන්ගේ සමුදේ වේ දකින්න කොට හටගන්න උපේක්ෂාව තමයි සැබෑ උපේක්ෂා අධිර සලකන්නේ. පින්නතනි මාර්ගවලලාභී උතුමෙක්ගේ ජීවිත අසිරිය ඒ අත්දැකීම ඒ ආධ්‍යාත්මික සතුට විඳ ගන්න කැමති නම් මෙන්න මේක පිනතුනි මාර්ගය. අපි ජීවත් වෙන ස්කන්ධ හතරකින්ද නැත්නම් ස්කන්ධ පංචකයෙන්ද කියන්ද කියන මෙන්න මේකයි පිනතුනි අපිට විසඳ ගන්න තියෙන්නේ. වෙන විසඳ ගන්න දෙයක් නෑ අපට. වෙනත් විදියකින් කියනවා නම් Taman ජීවත් වෙන්නේ අවිද්‍යාවෙන් ගිහිල්ලා මාර්ගයේ පැත්තේද විද්‍යාසාගතව ගිහිල්ලා සතිපට්ඨානය තුල බුදුරජාණන් වහන්සේගේ සේවනයේද අපි ඉන්නේ කියන එක මෙන්න මේ මාර්ග දෙක තෝර ගැනීම තමයි ධර්මයේ තේරුම් ගැනීම කියලා කියන්නේ. මෙන්න මෙතෙක්ටයි අපි අවබෝධය ලබා ගන්නට ඕන. පින්නතුනි මෙන්න මෙතෙන්ට අපට සද්ධා මාත්‍රයක් හරි හටගත්තොත්ින් එදාට අපේ තියෙන කෙලෙස් ටික දුර වෙන පින්නතුනි වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. අපි මෙතෙක් කල ගොඩනගාගත්තු මේ සිහින ලෝකය අපේ හිතේ තියෙන අභ්‍යන්තර කෙලෙස් වලින් සැලකියුතු ප්‍රමාණයක් පින්නතුනි නොදෙනුවත්ම කඩා බිඳ වැටෙනවා මේ අවබෝධයත් එක්ක. අපි මේ ජීවත් වෙන රූපේ නිරුද්ධ වෙච්ච ස්ථානක නේද? අපි දැකපු අහපු දේවල් රූපිය සම්පූර්ණයෙන්ම මේ වෙලාවේ නිරුද්ධ වෙලා නේද තියෙන්නේ කියලා දැක්කොත් අපේ කෙලෙස් සැලකියුතු ප්‍රමාණයක් පින්නතුනි ඒ මොහොතේම අඩු වෙනවා. අඩු වෙනව විතරක් නෙවෙයි මේක අපි විශ්වාස කරවතින් මේ ගැන සද්ධා මාත්‍රයක් හටගත්තුතින් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් මේ ගැන හඩගත්තු තිනේන කෙනා දුගතිගාමි වෙන්නේ නැහැ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන ස්ථානය. ඒ විතරක් නෙවෙයි දාඩ පිනොතුනේ බුදුරජාණන් වහන්සේගේ පාසෙවණි අපි වඳින්නේ අද වඳින විදිහට නෙවෙයි. පස්සඟ පිහිටුවල කෑ ගහලා අපි වඳින්නේ පිනොතුනේ. ත්‍රිපිටකයේ සූත්‍ර ගණනාවකේ ශ්‍රාවකයන් වඳින ඒ මහා ගෝසාව මහා සබ්දය මහා දෝංකාරය තමයි අභික්ඛන්තං බොහෝගෝතම අභික්ඛන්තං බොහෝගෝතම සේයතාභි බොහෝගෝතම නික්කුජිතං වා උපුජ්ජේය ආදි වශයෙන් පටිච්චානාන විවරය මූලහස්සවා මග්ගං ආචිකේ ආදි වචන ගානකින් ප්‍රති ප්‍රකාශ කළ තියෙනවා. පින්නතිනි බුදුහාමුදුරෝ මෙන්න මේ ටික අනාවරණය කරන්න නේද? මේ සංසාරේ නැති මහා සාගරයේ පීනල ගිහිල්ලා ගිහිල්ලා ඇස්ටිස් මස්ලිය දන් දීලා මේ සාගරයේ පතුලටම කිමිදෙලා ඒ පතුලේ තියෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මහා මැණික් ටික අරගෙන එළියට උඩට ඇවිල්ලා මහා වෙහෙසකින් මේ වෙරළට ඒක අරගෙන ඇවිල්ලා දාලා ඒ ටික ඉතුරු දුර අරන් යන්න කියලා සංගරත්නයට බාර දීලා තියෙන බුදුහාමුදුරුවෝ. කොයිතරම්නම් පින්නතුනි සම්මේධී බවක් ඇති වෙන්න ඕනද? කොයිතරම් ගෞරවයක් ඇති වෙන්නට ඕනද? කොයිතරම් කෘතඥතාවයක් ඇති වෙන්න ඕනද? කොයිතරම් ඉක්මනට අපේ ළඟ තියෙන දුර්ගුණ ටික අඩු කර ගන්න ඕනද? කොයිතරම්නම් අපි ඉක්මනට දහමට සමීප වෙන්න ඕනද කියලා තේරෙන්නේ මෙන්න මේ දහම් කරුණ අපට තේරෙනකොට. ඒ මෙහා අපට නොයෙක් විදිහේ තීංකම් කළ සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ සුගතිගාමී වීම නෙවෙයි පින්නතුනි අපේ ජීවිතේ පරමාර්ථය වෙන්නට ඕන. මෙච්චර දහමක් අහන අපේ ජීවිතේ පරමාර්ථය වෙන්නට ඕන. මෙන්න මේ වගේ යථාර්ථයක් බුදුහාඳුරු ඉස්මතු කළ දීලා තියෙනවා. මෙන්න මේක මම ජීවිතේ සම්පූර්ණ අධ්‍යක්ීම කරගන්නට ඕන. මේක ඇහුවට විතරක් මදි. මේක අහලා විශ්වාස කරන්නට ඕන. ඒ විශ්වාස කරපු දේ අපි නිතර නිතරම චින්තාමය පඤ්ඤා විදියට මේකම හිතේ තවාසය කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි සමත විදර්ශනා භාවනා තුලින් මෙන්න මේ සිතන දේ යථාර්ථය බවට පත් කරගන්නට ඕන. අන්න ඒ සඳහා ලස්සන මාවතක් අප විදියේ තැනවල තියෙනවා. උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසා ගැන මේකයි. ඍජු ලක්ෂණ අලංකාර බියරහිත මාවතක් අපට තියෙනවා. ඒ මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආරසංගික මාර්ගය. අපි මෙතෙක් යම්සි දුෂ්කර මාර්ගවලාවනම් ගිරි දුර්ග වන දුර්ග ජල දුර්ග පසුකල්ලාවනම් ඒ සියලකම පසුකල්ලා මහා කන්දකට නැගලා ඒ කන්ද තුල යන සමතලා භූමිය නිවහල් නිදහස් මාවත තමයි ආරසංගික මාර්ගය කියලා කියන්නේ. අපේ දැක්ම නිවැරදි, අපේ සංකල්ප නිවැරදි, අපේ වචන නිවැරදි, අපේ කර්මාන්ත නිවැරදි, අපේ උත්සාහය නිවැරදි, ජීවනෝපාය නිවැරදි, අපේ සිහිය, අපේ සමාධිය මේ සියල්ලම නිවැරදි කරගන්නවා අපි. එදාට පින්නතුනේ අපට පොඩි දුර්ගුණයක් අත්දැකගන්න බෑ පින්නතුනේ. ඒව සියල්ලම වියලිලා යන්නට ඕන. ඒ මෙච්චර දහමක් අපට ලැබුණට පස්සේ මේ ධර්ම මාර්ගය ඉදිරියට යනකොට පින්නොත්නේ මුලදී සම්මාදිටියෙන් පටන් අරගෙන ඒ දැනත්තා ආරසණික මාර්ගය තුළ ඉදිරියට යනවා. මේ කරුණුවන්ට සම්පූර්ණ කරමින් ඉදිරියට යනකොට කාලයක් ඇද්දි පින්නොත්නේ මේ අට්ඨංග සමන්නාගත ආරසණික මාර්ගය ඊට පස්සේ පංචංග සමන්නාගික මාර්ගය වටපත් වෙනවා. ඒ කොහොමද වෙන්නේ? ඒ වෙන්නේ පින්නතුනි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන නොපෙණියනවා. නොපෙණියනවා කියන්නේ නොකරනවා නෙවෙයි, සීලය නොකරනවා නෙවෙයි, සීලය ගැන කතා කරන දෙයක් අතිතුරු වෙන්නේ නැහැ. ඔහු රූපස්කන්ධ ඉක්මවලා දැන් යන්නේ. ඔහු ඊට වඩා ඉහළ තලයකට ඉන්නේ දැන්. ඔහුගේ ඊට පස්සේ සමාධි ප්‍රඥා දෙක යන්නේ. යාතරන්ට හෝ අනුමත්තේ සුමජ්ජේ සුභය දස්සාමි සුළු හෝ වරදක්වත් හෝ කරන්නේ නැහැ. නචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිපවාදෙයෝ. සාමාන්‍ය මාටි වේදී අපි පංචශීල අරගෙන කියලා කියනවනේ. ඒ පිනතුනේ සරගාමි මාර්ගයත් නිවන් මාගේ ආරම්භක අවස්ථාවේ යන පියවර තමයි කියන්නේ. මේක ඉදිරියට කියන පස්සේ ඥාන මට්ටමට එනකොට අපි මේ අරසිංහ මාර්ගයේ තහවුරු කරගන්න අපි යස්මින් සමයේ ලෝකෝත්තරං ඥානං භාවේති නියානිකං අපචේගාමින් දිට්ඨිගතනං පහනායි. නිවන පැත්තට යොමු වෙලා කෙලෙස් දුරු කිරීම ඉලක්ක කරගෙන සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටියෙන් දුරු කරන මාවතිය අපි ඉදිරියට යනකොට ඔහුට විතක්ක විචාර පීති සුඛ ඒකාගත ආදී මේ ධානාංග ජීවිතේ ස්ථාවරව පිහිටනවා. ඒ පිහිටීමත් එක්කම සීල යටපත් වෙලා ඔහුගේ ජීවිතය අභිෂේක කරන්නේ සමාධි ප්‍රඥා දෙක. ඔහුගේ එතකොට තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පරද්වාදී රුම් ගන්න එපා දැන් මෙතෙන්දි සීලේ නැහැ කියලා දැන් ප්‍රශ්න අහන්න එපායි. සීල ගැන කතා කරන්න දෙයක් අතෝට ඉතුරු වෙලා නැහැ. ඒ තරම් ඔහු සිල්වන්ත වෙයි. මෙතෙන්දි තමයි පින්තුණිය ආර කිංසකොම සූත්‍රයෙන් තැඟලෙදි සඳහන් කරන්නේ, අවිඥා සූත්‍රයෙන් තැඟලෙදි සඳහන් කරන්නේ කෙනෙකුට වඩන්න තියෙනවා නම් ජීවිත අධ්‍යක්ෂින් බවට පත් කරගන්නට ඕනේ. ජීවිතයේ ප්‍රමුඛ ගුණාංග දෙක බවට පත් වෙන්නට ඕනේ. සමත විදර්ශනා දෙක කියලා. සමත විදර්ශනා දෙක එන්න පුළුවන් කමක් නැහැ පින්තුනේ දුස්සීල කෙනෙකුට. කායික වාචික සංවරයක් නැති කෙනෙකුට මේ මට්ටමට එන්න පුළුවන් කමක් නැහැ. මේ මට්ටමට කෙනෙක් එනවා නම් ඔහුගේ සාමාන්‍ය පංචශීල නෙවෙයි, ඊටාම සුළු වරදක්වත් කායික වාචික නොවන මට්ටමට ඔහු තමගේ චර්යාව නිවැරදි කරගෙන ඉන්නේ. ඒක බලෙන් කරන දෙයක් නෙවෙයි. ඔහුට මේ ඉහළ ආධ්‍යාත්මික සුවය පේනකොට අර පල්ලෙහා මට්ටමේ දුර්ගුණ ටිකට පොඩ්ඩක්වත් ඔහුගේ ජීවිතයේ අවකාශයක් ස්පේස් එකක් නැහැ, ඉඩක් නැහැ. ඔහු නිතරම කරන්නේ හිත සමාධිමත් කර කර ඒ සමාධි අංග වලින් ඉඳිමින් ඔහු නිතරම කරන්නේ මෙන්න මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේහි ඒ ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න රූප ස්කන්ධය හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නවා, වේදනා ස්කන්ධය කොහොමද කියලා තේරුම් ගන්නවා, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය තේරුම් අරගෙන එහි සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට ඒකේ හට ගැනීම දකිනවා, නිරෝධය දකිනවා. ඔහුට මේ රූපේ තේනකොටම පේන්නේ මේ රූපේට මුල් වෙච්ච මීට කලින් ඇතිවෙච්ච ස්කන්ධ පංචක විපාකමට මේක ඒක හටගෙන එතනම නිරුද්ධුනා කියලා දකිනවා. දකිනකොටම මේ ඉස්සරහා පේන රූපයෙන් ඔහු නිදහස් වෙනවා, ඔහු උපේක්ෂණපත් වෙනවා. ඈත ආකාශයේ පේන තාරකාවක් ඇතමිට ගැලැක්සියක් වෙන්න පුළුවන්. ඒ ගැලැක්සිය මීට අවුරුදු 100 ගානකට කලින් විනාශ වෙච්ච තාරකාවක් නම් ඔබට ඒ තාරකාව දැකලා ආසාවක් හටගන්නවද? ඒ තාරකාවේ තියෙන දෙයක් ගැන ඔබට අමනාපයක් හටගන්නවද? අපට ඇලීමක්වත් ගැටීමක්වත් කතා කරන්න තරම් දෙයක්වත් නැහැ. ඇයි ඒ? අපි දන්නව ඒකේ එතන පොඩ්ඩක්වත් නැතුව දැන් නිරුද්ධ වෙලා තියෙන කියලා. මීට කලින් ආපු ආලෝකය දැන් මේ තමන් දකින්නේ. අන්නේ වගේම තමයි ඔබ මේ මොහොතේ වර්ණ රූපෙන් ඇසට යමක් දකිනවා නම් මේ මොහොතේ මේ බණපද හැටියට ඔබ යමක් තේරුම් ගන්නවා නම් ඒ සියල්ලක්ම ඔබ තේරුම් ගන්නේ රූපස්කන්ධයේ නිරුද්ධච්ච මොහොතක මනෝවිඤ්ඤාණය කියන එක ඔබ තේරුම් ගත්තොතින්. ඒ අවබෝධය තුළ උපරිම ලෙස සියසානුවනේ වාසය කරනවා නම් ඔබේ ඇහැට එන රූපය, කනට එන ශබ්දය මේක පණිවිඩයක් ලැබෙන අවස්ථාව. ඒ පණිවිඩය ලැබෙන්නේ සමත විදර්ශනා නැමැති දූත යුවලට නම් අරකිසුගම සූත්‍රයේ දක්වන විදිහට ඒ සමති දර්ශනා දෙන්න ඉතාම සත්‍යවාදී විදිහටම මේ පණිවිඩය අරන් ගිහිල්ලා අර ආරසංගික මාර්ගයෙන්දී පාරේ යොහු යන්නේ ගිහිල්ලා නගරයට ඇතුල් වෙන ගේට්ටුවේ ඉන්න මුරකරුවට පරික්ෂාවට භාජනය කරලා සතිය නැමැති ඊට පස්සේ නගරයේ මැද ඉන්න විඥාන නැමැති නගර හිමියාට ඇසෙන් දැකපු දේ දිත්තේ දිට්ටමත්නම් කියන මට්ටමෙම දීලා නැවත ඒ පාරේ මෙම එනවා. එතකොට දිත්තේ දිට්ටමත්නම් කියන්නේ ඇසට දකින රූපය දැකීම මාත්‍රේ විතරයි, ඇහැට දකින දේ අතට අල්ලන්න බෑ කියන එක. වර්ණ රූපේ කවදාවත් අතට අල්ලන්න බෑ. අතට අල්ලනකොට මේ ස්පර්ශ වෙන පොට්ටබ්බය. ඇහැට දැකපු දේ නෙවෙයි මේ අල්ලන්නේ. ඇහැට දැක්කේ මොකද්ද? ඇහැට දැක්කේ වර්ණ රූපය. අල්ලන්නේ අල්ලනකොට ස්පර්ශ වෙන පොට්ටබ්බේ. මේ ඇහෙන ශබ්දය ශබ්ද රූපය ඒ ශබ්දය නිකුත් වෙච්ච භාජනේ අල්ලනකොට මේ ස්පර්ශ වෙන්නේ ඒ ශබ්දය නෙවෙයි මේ ස්පර්ශ වෙන්නේ පොට්ටබ්බය. මේක කායතනෙට ගෝචර වෙන දෙයක්. එතකොට එක ආයතනයකට ලක්වන දේ ඒ ආයතනයෙන් විතරයි ස්පර්ශ කරන්න පුළුවන්. අනිත් දේවල් ටික ඔක්කොම අපි ගන්නේ මනෝවිඥාණයෙන්. ඊටු ටික ඔක්කොම පුරවගන්නේ මනෝවිඥාණයෙන්. ඒ දෙත් මේ වෙලාවේ අපි හේතු නිසා හටගන්න දෙයක් විදියට ප්‍රතිඵලයක් විදියටයි මේ අත්දැකීම ලබා ගන්න. එතකොට පින්නතුනි මෙන්න මේ පංචස්කන්ධයේ තේරුම් ගන්නකොට මොකද වෙන්නේ? පංචස්කන්ධයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ මෙන්න මේක පිරිසිදු දැනගන්න ඕන කියන එක. පංචස්කන්ධයේ තේරුම් ගත්තා කියන්නේ දුක සත්‍ය තේරුම් ගත්තා කියන එක. ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචයකට ආසාවක් තියෙනවා නම් ඒ යම් යම් තැන්වල ඇලියමක් තියෙනවා නම් ඒ ඇලියම කියලා කියන්නේ දුක සමුදය සත්‍ය දුකට හේතුව. ඒ ඇලිච්ච දෙයට සම්පූර්ණයෙන්ම ඇලියමක් හරිනවා නම් යෝතන්සායේ වාසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ. ඒ ඇලිච්ච ස්කන්ධ පංචකයට පොඩ්ඩක්වත් ආසාන කර ඇලීමෙන් දුර වෙනවා නම් අන්න ඒකටයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. අන්නේ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න යන තින මාර්ගය තමයි මාර්ග සත්‍ය නැත්නම් ආරසංගික මාර්ගය කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ මාර්ගයේ අපි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තා කියලා කියන්නේ. එකාතකින් චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තා වෙනවා. අනිත් පැත්තෙන් පංචස්කන්ධය තේරුම් ගත්තා වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් පරිසම්පාදේ තේරුම් ගත්තා වෙනවා. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං හේතු නිසා යමක් හටගත්ත දරිස්කන්ධ පංචක හටගත්තද හේතු බංගා නිරුජ්ජති හේතු නිරෝධෙන් එක නිරුද්ධ වෙන බව දකින්න. ඒ වගේම මේ නිරුද්ධ වෙච්චදී අවිද්‍යාවෙන් ගත්තොත් මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව ගන්නවත් එක්කම පුඤ්ඤාභි සංඛාරාදී සංඛාරයස් කරනවා. සංඛාර පත්‍ය විඥානං ඒකෙන් විඥානි හට ගන්නවා. විඥාන පත්‍ය නාම රූපං එහෙම ගිහිල්ලා ගිහිල්ලා හරියට යම් කිසි උපකරණයකට කරන්ට් එකෙන් ප්ලග් කරනකොටම ඒක සක්‍රිය වෙනවා වගේ අවිද්‍යාව නැමැති මේ කරන්ට් එක ප්ලග් කරනකොටම මොකද වෙන්නේ? මුළු අපේ සිස්ටම් එකම ඒ අවිද්‍යාවට සමගාමීව සක්‍රිය වෙනවා. අවිද්‍යාවේ පමණට ජරා මරණ ස්පර්ශ කරනවා. අවිද්‍යාව පමණට මේ සිස්ටම් එකම වෙනස් වෙනවා. අන්න ඒකෙන් පොඩ පොඩ අයින් වීම තමයි මේ ආරසිංහ මාර්ගයේ ගමන් කිරීම කියලා කියන්නේ. මේක යනවත් එක්කම අර නිරුද්ධුණාට පස්සේ අර දිගින් දිගටම අවිද්‍යාවෙන් සිත් වැල් යන ගතිය ප්‍රමාණය ටිකෙන් ටික අඩු කරනවා සිහියෙන් ඉඳෙමින්. ඒක ටිකෙන් ටික අඩු කරනවා. අඩු කළා කළා ගිහිල්ලා කවදා හරි දවසක අපි ඒක හිතට එන අරමුණක් ආපුච්චනේම පෙරපසුනදී තීරු ගන්න මට්ටමටම අපි සමාන්තරව මේ අධ්‍යයනයත් එකට යාවදෝ ගමන් කරනවා. කිසියම් වේගයකින් පාරේ වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනෙකුට අපිට යමක් දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? ඔව් ඒ වාහනේ යන වේගයම අපි ඊට සමාන්තරව පාරට යන්නට ඕන. ගියොත් තමයි අරයාට අපි යන වාහනේ දෙ දෙන්න පුළුවන් කම තියෙන්නේ. අන්න ඒ වගේම තමයි වෙනතුණි අපේ හිත ඉතාම වේගවත් මේක ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. අන්නේ වේගවත්ව ක්‍රියාත්මක වන මෙන්න මේ සිද්ධාන්තයේ තේරුම් අරගෙන සමත විදර්ශනාව නැමැති මේ වේගය වැඩි කරගන්න එක තමයි සම්පූර්ණම ධර්මයේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ ඉපදෙච්ච බුද්ධිමත් තැනැත්තෙකු විසින් ඒ තැනැත්තාගේ ශ්‍රේෂ්ඨතම බුද්ධිය ගන්න ඉහළම ප්‍රතිඵලය තමයි සමත විදර්ශනා භාවිත කිරීම. අපේ සාර්ථකත්වය අපේ සමස්ත ආධ්‍යාත්මික දියුණුවෙහි සඵලත්වය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයෙන් කොයිතාක් ප්‍රමාණයක් සමත විදර්ශනා සඳහා කාලය කැප කරලා තියෙනවාද කියන කාලය. කාරණේ. අපට ඇසට රූපයන් දකින මොහොතේම දැන් මේ තේරුම් ගන්න ස්කන්ධ හතරකින් රූපය සම්පූර්ණයෙන් නිදහස් වුණා නිරුද්ධ වෙලා දැන් මේ තියෙන්නේ කියලා දැනට අපට හිත පිටවා ගන්න පුළුවන් නම් එදාට තමයි දේශනා කරන්නේ අත්ත දීපා දෙක්ක වේ කියන තත් සරණ අනන්‍ය සරණ කියලා. එදාට තමයි හැබැයි පිළිසරණ අපි සකසාගත්තේ. ඒකට තමයි කියන්නේ ධම්ම දීපා දෙක්ක වේ විහෙතද ධම්ම සරණ අනන්‍ය සරණ කියන්නේ මේක. එදාට අපිට බාහිර කිසිම සරණක් අවශ්‍ය වෙන්නේ නැහැ. එදාන අපි බාහිර මත ඩිපෙන්ඩ් වෙන්නේ. අද අපි සම්පූර්ණ බාහිර කෙනෙක්ගේ දෙයකින් යැපෙන්නේ අපි. බාහිර කෙනෙක්ගේ ආහාර පාන ආදීන් යැපුණට නම් කමන්නේ නැහැ. ඒක රහතන් වහන්සේලාත් යැපිලා ඉන්නේ. හැබැයි පින්නතුනේ යැපෙනවා කියන්නේ මොකද්ද අපි? අපි අනිත් කෙනෙක් ප්‍රශංසා කරනකම් හොඳ කියනකම් ගුණ කතන කියනකම් ටෙලිෆෝන් කෝල් එකක් කියනකම් මඟ බලාගෙන අපි ඉන්නවා. මැසේජ් එකක් කියනකම් බලාගෙන ඉන්නවා. කතා කරනකම් බලාගෙන ඉන්න කතාන කරොත් අපි එනේ කතා කරනවා. අපේ ජීවිතයේ සතුට සැනසීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ අද දවසේ වෙනත් කෙනෙකුගේ අතේ. අන්න එතනින් නිදහසීම පිනතුනි. ඒකෙන් කියන්නේ අපි හුදකලාම තනියෙන් ඉනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි මේ සමාජය සමග එකට ජීවත් වෙන අපට ඕනෝන්ගේ සම්බන්ධතාව අවශ්‍යයි. නමුත් අපේ සතුට අපි බාහෙන් ලබා ගන්න නෙමෙයි යන්නේ. අපේ සතුට අප විසින් නිර්මාණය කරගත් දෙයක්. නිර්මාණය කරගත යුතු දෙයක්. ඒක බාහිර කිසිම කෙනෙකුට වැඩදියක් තබා දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් ඒ සතුට බාහිරින් ගේන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේටවත් ඒ සතුට අපට ගෙනලා දෙන්න පුළුවන් කමක් නැහැ. උන් වහන්සේට උනත් පුළුවන්කම තියෙන්නේ මේ මාර්ගයේ දේශනා කිරීම පමණයි. අක්ඛාතාරෝ තථාගතා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේලා මාර්ගයේ දක්වන උතුමන් විතරයි කියලා. ඒ මාර්ගයේ ගමන් කිරීම පිණිතුනේ අප විසින් කරගන්නට ඕන. අන්නේ මාර්ගය යන්නේ අන්න Tamanṭa me enna enna tamange jeevithike loku satunak æti wenawa enna ennama tamanṭa baahirata thiyena æliyama adu wenakota gæṭuma adu wenakota tamamma abhyantarehi pahanak dalawa gattu kenek wenawa abhyantara satura enna ennama wedi wenawa tama anith kenen sandaha adiyak karanne tamange yutukamak widiyata widiyata eka karanne daruwanta unath rækiyawata unath tamange wage kiyema tamange yutukama edu karanawa ida wada adiyak tama balakuruth wenna අපි වඩාත්ම ජීවිතේ බලාපොරොත්තු වෙනවා නම් බලාපොරොත්තු වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මේ සද්ධර්මයේ තව තවත් ජීවිතේ තුළට ලබා ගන්නටයි ධර්ම මාර්ගයේ නිවරදිව පැහැදිලිව තේරුම් ගන්නටයි අපට ඊළඟ අවස්ථාවේදී. අපි කරන හැම පින්කමකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගන්න. ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අපි වෙන කිසිම දෙයක් නෙවෙයි අපේක්ෂා කරන්නේ. අපිට ගුණ කතන නෙවෙයි අපි අපේක්ෂා කරන්නේ. අපි අපේක්ෂා කරන අපි ඉල්ලන්නේ කොහොම හරි මේ දහම් පණිවිඩය මට පැහැදිලි කරලා දෙන්න කියලා. එච්චරයි තමයි ඉල්ලන්නේ. ඒ සඳහා කමඬ කරන්න පුළුවන් උපරිම පරිත්‍යාගය තමයි සිං කරනවා. අන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මේ සද්දටම ලැබෙනකොට අපට එන්නෙන්නම ලැබෙන අවබෝධය තමයි මෙන්න මේ රූපස්කන්ධය කියන්නේ මොකද්ද? මේක ආහාරෙනි සහටගෙන ආහාරෙන් නිරුද්ධ වෙන දෙයක්. වේදනාව කියන්නේ ස්පර්ශෙන් හටගෙන ස්පර්ශෙන් නිරුද්ධ වෙන දෙයක්. සඤ්ඤාය ගැන ස්පර්ශයෙන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් සංඛාරය ගැන ස්පර්ශයෙන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් විඥානය ගැන නාම රූපයෙන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් මේ හැමදේම ඉතිමස්මින් සති දං හෝති ඉමස්ස උපාදාය දං උපජ්ජති මේ ඇතිකලෙ මේ හට ගන්නවා මේ උත්පාදයෙන් මේක හට ගන්නවා ඉතිමස්මින් අසති දන්න හෝති මේ නැතිකලෙ මේක නැහැ ඉමස්ස නිරෝධාය දං නිරුද්ධති කියලා මෙන්න මේ හේතුඵල ධම දකිනවා දකින්න දකින්නේ තැනැත්තා එක පැත්තකින් හට ගැනීම දකිනවා අනිත් පැත්තෙන් Nirodhe දකිනවා මහා කච්චාන සූත්‍රයේ මේක දේශනා කරන්නේ රෝපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා සමුදය දකින කෙනා නැත කියන අන්තයට නාස්තික වාදයට යන්නේ නැහැ ඒ හටගත් ස්කන්ධ පංචකයේ Nirodhe වැයවීම නැතිවීම දකින කෙනා ඇත කියන අන්තයට සමුදය අන්තයට නැත්තම් සාස්වත සංකේතය යන්නේ නැහැ කියලා. මෙන්න මේ ඇත සහ නැතිවීම කියන අන්ත දෙකම එක විට දුරවන දර්ශනය තමයි පටිසම්පාදය, ඉදාපච්චතාවය, ආර්ය න්‍යාය, හේතුඵල ධර්ම කියලා කියන්නේ. එතකොට මේ පංචස්කන්ධය දකින කෙනා එක පැත්තකින් චතුරාර්ය සත්‍ය දකිනවා අනිත් පැත්තෙන් පටිසම්පාදය තේරුම් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඉදිරිපිට පැනවෙන මාර්ගය තමයි ආරියසංගික මාර්ගය ඔහුගේ ජීවිතේ ලස්සන පිවිතුරු ගමන් මාර්ගය වඩපත් වෙන්නේ. හරියට ලස්සන සුදු පැහැති අස්යන් යොදවපු අස්ව කරත්තයක් වගේ මේ ආරියසංග මාර්ගයට උපමා කරලා තියෙනවා. සුදු පහට ඉතාම අලංකාරවත් අස්යන් යෙදුනා වූ සම්පූර්ණ සුදු පහත් සුදු පැහැටින් අලංකාර කරපු ඒ වගේම සුදු පැහැට ඇඳුම් ඇඳපු කෙනෙක්ගේ කියන හරියට ලස්සන රතයක් වගේ තමයි මේ ආරසිංහ මාර්ගය කියලා කියන්නේ. අපි මොකක් කරත් ආරසිංහ මාර්ගයට අනුගතය කරන්නේ. ඒක හිතලා මම මේ අංගය සම්පූර්ණ කරනවා කියලා කරනව නෙමෙයි පිනතුනි. තමන්ට මේක තමයි ජීවත් වෙන්න තියෙන ලේසිම ක්‍රමය. ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ධර්මයට අනුව ජීවත් වීම තමයි ජීවත් වෙන්න තියෙන ලස්සනම පහසුම සුවදායිම ක්‍රමය. යාට අමාරු දෙය තමයි ධර්මෙන් බැහැර වීම. අද අපට මේ ආරිෂ්ණ මාර්ගය අංග සම්පූර්ණ කිරීම අමාරුයි. සම්මා වාචාව කරන්නේ කොහොමද? කොහොමද සම්මා ආජීවය කරන්නේ ධර්මිකව? මේව තමයි අපට අද හිතෙන්නේ නේ. නමුත් වෙන තුන ආරිෂ්ණ මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ එදාට තමට සොරකමක් කරන්න බෑ බලෙන්වත්. එදාට නරක වචනයක් කතා කරන්න බෑ තමට බලෙන්වත්. එදාට අනවශ්‍ය විහිළුවක් හිස් වචනයක් තමන්ට කතා කරන්න බෑ පින්නතුනි. ඒක හරියට අර මාළුවේ ගොඩ දැමුවා වගේ. එයාට අපහසුයි ඒක. එයාට පහසුව තමයි හොඳ වචන කතා කරන එක. මෛත්‍රී සාතව ඉන්න එක. පංචශීල ආරක්ෂා කරන එක. ධර්මික රැකියාව කරන එක. විවේකීව ඉන්න එක. හිත සමාධිමත් කරන එක. සතිපට්ඨාන ඉන්න එක. මේක තමයි යට ලීසි එදාට. ධර්මයේ තේරුමත් දවසට ධර්මයට අනුව ජීවත් වීම තමයි යාට ලේසිම ක්‍රමේ වඩපත් වෙන සහ එදාට තමයි යා සම්පූර්ණ පිනතුනේ පරිත්‍යාගශීලී වෙන්නේ ජෙනරස් වන්නේ. අද අපි බොහොම ජෙනරසිටි කියලා වර්ණනා කරන නේද දන් දෙනවා කියලා නේ. අද අපි දෙන්නේ ওই වැඩි ටිකක් පොඩ්ඩක් දෙන්නේ. වැඩිපුර දේවල් තියෙන ටිකක් තමයි කාට හරි දෙන්නේ. අපි හරියට ධර්මයේ තේරුම් ගත්ත දවසට තමයි පිනතුනේ අපි රෑ නිදි මරාගෙන වැඩ කරන්න පටන් ගන්නවා ඉදාට. මේ ධර්මයේ මෙහෙම තේරෙනව නම් කොස්සක් අරගෙන පාර දිගට අතුගාමින් යන්න පාර දිගේ. ඒ තරම් පින්නතුනේ අභ්‍යන්තර සතුටක් හටගන්නේ. අනේ මට මෙච්චර ධර්මයක් ලෝකෙට දුන්න මම මේ ලෝකෙට ණය ගෙවෙන මම මොන හරි කරන්න ඕනේ කියලා මුකුත්ම බැරි නම් කොස්සක් අරගෙන පාර දිගට අතුගාගෙන යයි පින්නතුනේ. පැය 24ම නොනිදා වැඩ කරත් තමන් එදාට දැනෙනවා තමන් ලෝකෙට කරපු දේ මදි කියලා. අද අපි හිතනවා මම ලෝකෙට මුගදිවන් තල්ලා කියලා නේ. ඔබ බලන්න තැමිට ඔබ නිදහස් අධ්‍යාපනය ලැබලා තියෙනවා. අවංකව කල්පනා කරලා බලන්න ඔබ අවුරුදු 15ක් 16ක් 18ක් නිදහස් අධ්‍යාපනයේ භුක්ති විඳ කෙනෙක් විදිහට ඔබ එක මාසයක් පඩි නොගෙන වැඩ කළ තියෙදි කියලා බලන්න. එක මාසයක් පඩි නොගෙන ඔබ නිදහසේ වැඩ කළ තියෙන බලන්න. අපි මහලු ගොඩ ලෝකෙට කල්ලි කියලා කියනවනේ. එහෙමත් නැහැ පින්නතුනි අපි. මේ තරම් ධර්ම වර ප්‍රසාදයක් තමට ලැබුණොතින් එදාට තමයි අපි සැබැලසම පරිත්‍යාගශීලී වෙන්න පින්නතුනි. එදාට අපට දෙන්න පුළුවන් උපරිම දේ ලෝකෙට දෙනවා. අපට දරුවෝ ටිකක් කියනවා නම් ඔක්කොම ටික හරි එදාට අපි පැවිදි කරනවා. ඒගොල්ලන් කැමතිනවා. අපට පින්නතුනි එදාට නිදිය ගන්න දුකයි පින්නතුනි. නොනිදා වැඩ කරන මට්ටමට තමන් ලෝකෙට වැඩ කරනවා. ඇයි එහෙම කරන්නේ? මේ තරම් ආධ්‍යාත්මික සතුටක් ජීවිතේ ලැබෙනකොට පින්නතුනි. තමන්ගේ හදවතේ සැබෑ කෘතඥතාවයක් හටගන්නේ එදාටයි. අන්න ඒ නිසා තමයි අතීතේ හිටියයි පින්නතුනි. ඇතැම් විට ඒ අය ජීවත් වෙච්ච රටම සාසනයට පූජා කළේ මේ දහම යම් ප්‍රමාණයකට තේරුම් ගත්තොයි. ඇතමයිට හිටිය දරුවෝ ටික ඔක්කොම සාසනෙට පූජා කළා. ඒ සසංගත වෙලා තියෙනවා මේ දහම තේරුම් ගත්තොයි. සමහර අය තමන්ගේ ලස්සන රූපය, ලස්සන කටහඬ, තමන්ගේ ධනය, තමන්ගේ සීලොම සම්පත්, ශරීර ශක්තිය සියල්ලක්ම මේ සම්බුද්ධ ශාසනයේ කියන සිටිය සඳහා මේ දහම තවත් දවසක් හරි මේ නිහිමත සජීවී කරන්නට ඒ අය සම්පූර්ණ ජීවිත කැප කළ තියෙනවා. අන්නේ කැප කරන මාවතේදී ඊතහාම නිදහස් නිවහල් පිවිතුරු මාර්ගයේ ලෙස උජුකෝ නාම සෝමග්ගෝ ඒ මාර්ගයේ ඍජුයි අභිහා නාම සාදිසා ඒ මාර්ගය යනකොට කිසිම බියක් අපට නැහැ. අපට තියෙන බිනුතුනේ ප්‍රධාන වශයෙන් එක බය අපට තියෙනවා. ඒ තමයි මරණ බය. මරණ මොහොතේ එන බය තමයි අපට බොහෝ දෙති. නමුත් මේ මාර්ගයේ ඉන්නම නම් අපි මරණයෙන් පස්සේ උපත ලබන්නේ මීට වඩා ඉහළ සුගතිගාමි තැනක කියන දැඩි විශ්වාසයක් අපේ ජීවිත තුර ලැබෙනවා. එදාට අපට මරණය අවමගුලක් නෙමෙයි පින්නතුනි. එදාට අපේ මරණය මංගල කාරණයක්. බුදුන් දහම් සංගුණ කියන දරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුට මරණය අවමංගල කාරණයක් නෙමෙයි පින්නතුනි. ඒක මංගල කාරණයක්. ඊළඟ සුගතියට දොරටු විවර කරලා වෙනවා. නැත්නම් තමන්ට මුළු සසර ගමනම නිවනටපත් වෙච්ච රහතන් වහන්සේගෙන ගියේ පරිණාමය බවටපත් වෙනවා. අන්නේ මාර්ගය ඉදිරියට යනකොට ඔහු කම්මසකත සම්මාදිටිය උඩ දැන් උපරිම පිහිටලා තියෙන්නේ. ඔහු නිතරම කරන්නේ සුභදි ගාමි භාවයට අවශ්‍ය කරන දේවල්. ඒ විතරක් නෙවෙයි මේ ආරසිංහ මාර්ගයේ ඉන්නකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම ඔහුගේ ජීවිතේ වර්ධනය වෙනවා. ඔහු සතර සතිපට්ඨාන තුල ඉන්නේ. සම්මා සතිය වඩනවා කියන සතර සතිපට්ඨානය. සම්මා වායාමයේ වඩනවා කියන සතර රීතිපාදය. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඊළඟට සම්මා සමාධිය නැත්නම් සම්මාදිට්ඨිය ආදී වඩනවා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම වඩනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඒව බල ධර්ම බවට පත් වෙලා සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන බල ධර්ම වැඩෙනවා. මේ සතිපට්ඨාන තුල අඛණ්ඩව ඉන්නකොට සති සම්බොජ්ජංග, ධම්මවිජය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, ඊළඟට පස්සද්දී සමාධි උපේක්ෂා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා. තින්නොතනි මේ සීලම ගුණ දහම් ඔහුගේ ජීවිත තුල වැඩෙමින් ඔහු ඉදිරියට ගමන් කරන්නේ. හැබැයි ඔහුගේ මේ කාරණා හුඟක් තිබුණට අවසාන වශයෙන් ඔහුට කාරණා දෙකයි ප්‍රමුඛ වන්නේ. ඒ මොනවද? සමථ නිදර්ශනා කියන දෙක. ඔහුගේ ජීවිතේ එන්න එන්නම දවසට ගත වෙන කාලෙන් ඔහු වැඩිපුර වෙලාවක් බලන සමාධිය දිනු කරගන්න. සමාධිය ගැන විතරක් නෙවෙයි, ඒ සමාධිමත් වෙන හැම මොහොතකම ස්කන්ධ, නාම රූප, ආයතන මේ ආදී දේවල් ආයතන ආදී දේවල් වල සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට ඔහු සමුදේ බෑ බලමින් වාසය කරනවා. අවසාන වශයෙන් පින්නතුනි මොකද වඩන්න තියෙන්නේ? වඩන්න තියෙන ප්‍රඥාව. මේ කරුණුම්වා තිබඩ පින්නතුනි එච්චර කලබල වෙන දෙයක් නැහැ. අපි ධර්මයේ ගැඹුරට දැනගත්තට පස්සේ අපට එකයි වඩන්න තියෙන්නේ. මොකද වඩන්න තියෙන්නේ? අනිත්‍යතාවය වඩන්න තියෙන්නේ. කුමක් දැක්කත්, කුමක් ඇහුවත්, කුමක් ආග්‍රහණය කරත්, කුමක් රස විඳින්දත්, කුමක් පහස ලැබුවත්, කොමන සිතුවිල්ලක් ආවත් ඒ ස්කන්ධ පංචකයක හට ගැනීම නිරෝධය කියලා දකින විතර ඇති. ඒ ගුණාංගයේ ඉහළ ගුණාංගයේ වඩනකොට අනිත් ගුණාංග ටික ඔක්කොම අපේ ජීවිතය තුළ නිරායාසයෙන්ම වැඩිලා තියෙනවා. එහෙම අනිත්‍යතාවය වඩන කෙනෙකුට පුළුවන් ද ඊර්ෂ්‍යාවටපත් වෙන්න? ද්වේෂයක් හටගන්න? යාමට රාගයක් ඇති කරගන්න? බෑනේ වෙනතුනි. ඒ ඔක්කොම දුර්ගුණ ටික අඩු වෙනවා. ඒ වගේම පල්ලෙහා මට්ටමේ තියෙන ඔක්කොම ගුණාංග ටික වැඩෙනවා. අර උද්‍යාත්මීය ගාමිනී පඤ්ඤා කියපු විදිහට සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියලා වඩන්න වඩන්නම ඔහුට බාහිර ලෝකේ කිසිම දෙයක් ඇතැයි කියලා පැනවෙන්නේ නැහැ. ශුන්‍යෝ ගාමෝ අවේක්ඛසෝ කියන්නේ මේකයි. ඔහු මේ මුළු ලෝකයේම හිස් ගමක් විදිහට දකිනේ. ඒ සම්පූර්ණ භෞතිකත්වයේ නිරුද්ධච්ච මොහොතක මේ මොහොතේ අපි ලෝකයක් කියලා නිර්මාණය කරන් ඉන්නේ සම්පූර්ණ මනසෙන් කියලා දකිනවා. මේ මොහොතේ අපිට මේ ඇහි පේන මානියන් තියෙන මේ සියලුම දේවල් පින්න තුනේ මේ නිරුද්ධච්ච දේවල් කියලා නුවණින් දකිනවා අපි. එහෙම දකින දකින අපිට බාහිර කිසිම දෙයක් ගැන දෙයක් නැහැ වෙන තුනේ. අපට එකයි කරන්න තියෙන්නේ මේ වර්තමාන මොහොතේ සිතුවිල්ලෙන් අනිත්‍යතාවය බලන්න විතරයි තියෙන්නේ. මෙන්න මේ මාර්ගයේ ඉන්නකොට ඒ පුද්ගලයාගේ ජීවිතයේ ක්‍රමානුකූලව පරිවර්තන වෙන ආකාරයයි ඉන්ද්‍රිය භවනා සූත්‍රය විස්තර කරන්නේ. ඒක මුලදී අනුත්තර ඉන්ද්‍රිය භවනා විදියට ඇසට රූපයක් පේනකොට ඒ ඇතිවන ප්‍රිය අමනාපව දුරු කරන ගත වෙන්නේ හරියට ඇසි පියහෙලන මොහොතක් වැනි ඉතාම සුළු මොහොතකදී ඒ මුලාව දුරු වෙලා ඔහු උපේක්ෂාටපත් වෙනවා. මුලදී චුට්ටක් මුලා වෙන්න පුළුවන් සිහිය නැති වෙලා හරි වේගය මදි නිසා හරි නමුත් ඉක්මනටම ඔහු දන්නවා වැරදුනා කියලා නැවත නිසිතන්ට එනවා. ඔහුට කණෙන් ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයට මුලා වෙලා රාගයක් හරි දේශයක් හරි ඇති වුණොත් ඒක දුරු වෙන්න ඔහුට ගත වෙන කාලය කොච්චරද? අසුරු සැනක් ගන්න වගේ ඉතාම සුළු මොහොතක්. ඔහුගේ නාසයට එන ගඳ සුවඳකින් ප්‍රියමනාප බවක් රූපය තුළ බැසගෙන හටගත්තුතින් ඒ අවිද්‍යාව දුරු වෙනකොට ගත වෙන කාලය කොච්චරද? හරියට පහලට ඇලවලා තියෙන නෙළුම් පොලයකට වතුර බිඳක් දැම්මහම ඉක්මනට ඒකෙන් වතුර ටික පහලට වැටෙනවා වගේ. දිවට එන රසයකින් රාග දේශ ඇති වෙනවා නම් ඒ ඇති වෙන අවස්ථාව මගහැරෙන ගත වෙන කාලය කොච්චරද? හරියට දිව කෙළවරේ තියෙන කෙළපිනක් බැහැර වෙන තරම් ඉතාම සුළු කාලයක්. කයට එන පහසකින් රාග දේශ ඇති වෙනවා නම් මුලා වෙලා ඒ මුලාව දුරු වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාවක් ලංකරතක් දිගු කරනා වගේ ඉතාම සුළු මොහොතකදී මේ තැනත්තාට අර ශරීරය අර වැහඩගත්තු මනාපමනක් දුර වෙලා යනවා. සිතට එන අරමුණකින් සිතවිල්ලකින් ඇති වෙන රාග ආදී දුර වෙන කොච්චර රාග ගත වෙන්නේ? රත් වෙච්ච යකඩ කබලකට ගිනියම් වෙච්ච යකඩ කබලකට වතුර බින්දක් දැම්මහම ඉතාම ඉක්මනින් ඒක සිඳිල යනවා වගේ ඉතාම සුළු මොහොතකින් සිතේ නාරමුණ දුර වෙල යනවා. මේ පින්තුනි මාර්ගඵලලාභී කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ ධර්ම මාර්ගය අඛණ්ඩ වෙන්න කෙනෙක්ගේ තියෙන ආධ්‍යාත්මික දියුණුවයි මේ කියන්නේ. කොයිතරම් වේගවත් යා දහම්තුරට එනවාද කියන කාරණය. ඊළඟට සීක පුද්ගලයාගේ ලක්ෂණ දක්වනවා. සීක ගැන සෝවානාදී මාර්ගඵල ලබව කෙනෙක්ගේ තියෙන ලක්ෂණ. ඒ කෙනාගේ ලක්ෂණ විදිහට දක්වන්නේ මොකද්ද? ඒ පුද්ගලයාට ඇසට රූප දැකලා කනට ශබ්ද මේ ආදී ඉන්ද්‍රිය වලින් අරමුණු ඇති වෙලා රාග ద్వේස ආදියක් ඇති වුණොතින් ඔහු ඒ පිළිබඳව අට්ටි යති හරායති දිගුචති කියලා කියනවා. ඔහුට ගැන ලැජ්ජාවක්, ඔහුට ගැන අප්‍රසාදයක්, ඔහුට ගැන බියක් ඇති වෙලා ඉක්මනට මේකෙන් අයින් වෙනවා. මෙච්චර වටින දර්ශනයක් දැකගෙන මේ ධම්මඟට නිත්‍යසේ බැසගත්තු මා වගේ ශ්‍රාවකයෙකුට මේ වගේ සිතුවිලි එන එක ගැලපෙන්නේ නැහැ කියලා තමන්ම තමගෙන ලැජ්ජාටපත් වෙනවා. අයි බාහිර කාගේවත් ලැජ්ජාම යාට ඕනේ නැහැ. දැන් ඔහුගේ අභ්‍යන්තරම පාලනයක් සංගමයක් තියෙනවා. ඊළඟ සඳහන් කරන පින්වත්නි භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය. සම්පූර්ණ මිහිත වඩපු කෙනෙක්ගේ ලක්ෂණය මොකද්ද කියලා. ඔහු ගැන සඳහන් කරනවා යම්සි විදියක අප්‍රසන්න ජනක සිටුවිල්ලක් නම් එන්නේ අරමුණකින්. ඒ අප්‍රසන්න දෙහි නැත්තම් පිළිකුල් සාගත දෙය ඔහුට නම් පිළිකුල් විදිහටම මෙනෙහි කරන්න පුළුවන්. යම් කිසි පිළිකුල් දෙයක් නොපිළිකුල් විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ විදිහට කරන්න පුළුවන්. ඒ වගේම නොපිළිකුල් ලස්සන පිරිසුදුයන් පිළිකුල් විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ලස්සන දේ පිරිසුදු දේ ඒ විදිහටම නම් මෙනෙහි කරන්න පුළුවන්. ඕනනම් ඔහුට පිළිකුල් නොපිළිකුල් දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් ඕඩ එහෙම කරන්න පුළුවන්. ඕනෑම ලස්සන දෙයක් දැකලා ඒක පිළිකුල් සහගත විදිහට ඒ මොහොතම මෙනෙහි කරන්න පුළුවන්. තමන්ගේ විෂන් එක ඔහුගේ සංඥාව අභ්‍යන්තරින් වෙනස් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඕනනම් ඔහු වර උපේක්ෂාවේ පිටලා හේතු ප්‍රත්‍යයන්ගේ සමුදේය දැකලා අර වයන්තේ හි නිරෝධන්තේ ඉඳමින් ඔහුට ඕන උපේක්ෂා ගන්න පුළුවන්. පින්නතනේ මේක තමයි අපේ ජීවිතයට අපි ලබා දෙන සැබෑ වටිනාකම. මෙන්න මේ වටිනාකම ලබා දෙන තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතිශය දීර්ඝ කාලයක් දාන ආදී පෙරුම් දහම් පුරලා සුවිසාල පරිත්‍යාගයක් කරලා අපට මේ ධර්ම කුරුම කළ දුන්නේ. අන්නේ ධර්ම දේශනා කරපු උත්තමයන් වහන්සේ ඉපදිච්ච දවස තමයි මේ ලෝකේ පහළ වෙච්ච දවස තමයි අපි මේ සමරන්නේ. උන්වහන්සේ ලබාගත්තු අවබෝධයයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ අවබෝධ කරගත්තු ධර්මයේ පිනතුනේ අපි මේ ශ්‍රවණය කරන්නේ. අන්නේ උතුම් සත්‍ධර්මයට අපි සැබෑ ගෞරවය සැබෑ කෘතඥතාවය දක්වනවා කියලා කියන්නේ පිනතුනේ මෙන්න මේ ධර්ම අපි හැකි තාක් දුරට නිවැරදිව තේරුම් ගන්නට ඕන. මේ ධර්ම එක කරුණක් අහනකොට පිනතුනේ අනිත් සියලුම දේවල් net එකක් වගේ ඔක්කොම එකටම link වෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් කරන්නේ එක එක parts වෙන්න වෙන්න යනවා. එහෙම බෑ පින්නතුනි. කොටස් පෙන්නල බෑ. මේක assemble කරන විදිය එකටම fit කරන විදිය පෙන්නලා දීලා audience එකට වාහනේ fit කරලා දීලා යතුරක් දාලා start කරලා audience එකට බාර දෙන්න ඕන නම් අපිට එහෙම මෙහා නවතින වගකීමක් නැහැ. බලන්න පින්නතුනි මේ කරුණ ටික ඔක්කොම සමාන්තර යන හැටි. පංචස්කන්ධයේ තේරුම් ගන්නකොට අපි චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න වෙනවා. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නකොට පටිසම්පදේ තේරුම් ගන්න වෙනවා. පටිසම්පදේ තේරුම් ගන්නකොට අරසිංහ මාර්ගයේ තේරුම් ගන්න වෙනවා. අරසිංහ මාර්ගයේ තේරුම් ගන්නකොට සත්‍ය බෝධිපාලසික ධර්මම වැඩෙනවා. ඒ ඔක්කොම වැඩෙනකොට මේ සමස්තය සමාධි ප්‍රඥා දෙකට ගොනු කරන්න පුළුවන්. ඒක කරනකොට ප්‍රඥා වැඩෙනවා. ප්‍රඥා නැත්නම් එකම ධහම දිනු කරනකොට අනිත් ධහම් ඔක්කොම දිනු වෙනවා. ඒ මාර්ගයේ ගමන් කරනකොට කම්මසකත සම්බන්ධිතී හිම පිහිටලා ඔහු සුගතිය ස්ථාවර කරගෙන ඉන්නේ. පින්නතනි සියලුම ධර්ම කරුණු ටික මේ සම්බුදු සසුන කසිරිය එක මොහොතේ අපට විඳ ගන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා පියාණ ඕනම ධර්ම කාරණයක් කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. දේශකයන් වහන්සේ කුමන කරුණ දේශනා කළත් මේ කියන්නේ සුගතිගාමී වෙන මාර්ගයේද? මේ කියන්නේ නිවන් ගාමී මාර්ගයේද? නැත්නම් නිවන් ගාම මාර්ගයේ විදියට සාමාන්‍ය ලෝකයේ තියෙන කඩන බිඳන දේද කියන්නේ? නැත්නම් හටගත් ලෝකයක නිරෝධයද මේ කියන්නේ? නැත්නම් ලෝකයක් නිර්මාණය නොවන විදියට අනුත්පාද නිරෝධයද මේ කියන්නේ කියලා හැම තැනින්ම තමන් තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. හැබැයි තේරුම් ගන්න දක්ෂුණා කියන්නේ වාද විවාද කළා ආගිය කරන්න යන කියන එක නෙවෙයි මේ පින්නතුනි. මේ හැම දෙයක්ම තේරුම් ගන්න ගන්න ඔබේ නිර්හංකාර බව, නිහතමානී බව, නිහඬ බව, සාවධාන බව, සාමකාමී බව එන්න එන්නම ඔබේ ජීවිතය තුල මර්ධනය වෙන්නට ඕන. මේක තමයි ධර්මයෙන් අපි ලබන ආස්වාදයේ පිනතුණි. ඔබ ධර්මයේ ඉහෙළම කරුණ දැනගන්නකොට ලෝකයේ ඉහෙළ ඉන්න ඉහෙළම ಗುಣ යහපත්කම් තියෙන කෙනාත් ඔබ වෙන්නට ඕන. වැඩිපුරම ඉවසන කෙනාත් ඔබ වෙන්නට ඕන. ඇයි ඔබ තරම් ධර්ම අනිත්‍යය දන්නවා නම් ඇතැමිට එය ඔබට වඩා හොඳයි. නිතරම හිතන්න යම් කිසි කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වෙනවා නම් නිතරම හිතන්න ඒකේනම් මම තරම් ධර්මයේ දන්නේ නැහැ කියලා. මම තරම් ධර්මයේ දන්නව නම් ඒකේනම් මට වඩා හොඳයි කියලා හිතන්න. ඒ වගේම හිතන්න මගේ වයස වන විට මේකේනම් මට වඩා ධර්මයේ ඉගෙනගෙන මට වඩා හොඳ වෙයි කියලා හිතන්න. එතකොට කිසිම ගැටමක් නැහැ. වාද විවාද රණ්ඩු සොරවල් මොකොත් නැහැ. යම් කිසි කෙනෙක්ගේ අඩුපාඩුවක් දැකින හැම වෙලාවෙම හිතන්න මේ කෙනා මම තරම් ධර්මයේ දන්නේ නැහැ. ඒ නිසායි මේ කෙනාගේ මේ අඩුපාඩුකම් වෙන්නේ. මම තරම් මේ කෙනා ධර්මයේ මේ මොහොතේ දන්නව නම් මෙයා මට වඩා හොඳ කෙනෙක් කියලා හිතන්න. ඒ වගේම හිතන්න මගේ වයස වන විට මේ තැනැත්තා මට වඩා හොඳ වෙයි කියලා හිතන්න. මේ ආත්මභාවයේ වයසක කෙනෙක් නම් ඊළඟ ආත්මභාවයක හිතන්න. ඊළඟ ආත්මයේ මගේ වයස වෙනට මේක නම් මට වඩා හොඳ කෙනෙක් වෙයි කියලා හිතන්න. මේ ආත්මයේ තවෙන වයස කෙනෙක් වෙන්න පුළුවන් නේද? පින්නතුනේ අපට ධර්මයේ දන්නව නම් කොයිතරම් සුභවාදීව හිතන්න පුළුවන්ද? කොයිතරම් මෛත්‍රී සාගතව හිතන්න පුළුවන්ද? මේ මුළු දහමම කියන්නේ පිනතුනේ කුරුණු දෙකක් මැද ගොනු කරන්න පුළුවන්. එකක් මෛත්‍රිය, අනිත් අතින් ප්‍රඥාව. අපි ගුණ දහමෙන් දිනු වෙන එකටකින් මෛත්‍රියෙන් දිනු වෙනට ඕන. අනිත් අතින් ප්‍රඥාවෙන් නැත්නම් සතිපට්ඨානෙන් දිනු වෙනට ඕන. එහෙම දිනු වෙනවා කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ලෝකයෙන් තමන්ට ලැබෙන දේට වඩා ලෝකයට තමන් වැඩිපුර දෙයක් කරනවා. ගෙදර ඉන්න වැඩිපුරම අතුපතු ගාන කෙනා ඔබ වෙන්න ඕන. ගෙදර ඉන්න වැඩිපුරම වාහන හොදන කෙනා ඔබ වෙන්න ඕන. ගෙදර ඉන්න වැඩිපුරම රෙදි හොදන කෙනා ඔබ වෙන්නට ඕන. ගෙදර ඉන්න වැඩිපුරම කාලයක් අවදියෙන් වැඩ කරන කෙනා ඔබ වෙන්න ඕන. එහෙනම් තමයි ඔබ මේ ධර්මයෙන් ප්‍රයෝජන අරන් තියෙන්නේ. ගෙදර උදේම අවදි වෙන කෙනා ඔබ වෙන්න ඕන. පරක්කු වෙලාම නිදින කෙනා ඔබ වෙන්න ඕන. අනිත් කාටත් වඩා ගෙදර වැඩ කරන කෙනා ඔබ වෙන්නට ඕන. වැඩියෙන් වැඩ කළා අඩුවෙන් බෙනිෆිට්ස් ටික ගන්න ප්‍රතිලාභ ටික ගන්න කෙනා ඔබ වෙන්නට ඕන. අන්න එහෙනම් තමයි ඔබ මේ ධර්මයෙන් ඇත්තටම ප්‍රයෝජන අරන් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔබට තව බොහෝ දුරක් යන්න තියෙනවා. විශේෂයෙන් අපි පේනුත්‍රි ලෝකයේට භෞතික වශයෙන් අපට දයන් කරන්න බැරිුමත් අඩුම ගානේ සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මේ සිතන සිතුවිලි ගාන දිනෙන් දින වැඩි කරගන්න. ඔබ හැමදාම දුරවල නම් වයසට ගිර නම් ඔබට මේ වැඩ කරන්න බෑනේ නේද? නමුත් ඔබට එදාට කරන්න පුළුවන් ඊට වඩා වටිනා දෙයක් ඒ තමයි මෛත්‍රී භාවනා වඩමින් මෛත්‍රී සාගතව ඔබට අතට ලැබෙන ආහාර පාන මේ පහසු කණ්ඩික සඳහා මහන්සි වෙන කැප කරන මේ ධර්මිය ඔබට ලබා දෙන ඔබට උදව් කරන දරුවන්ට ඥාතීන්ට යට මෛත්‍රී වඩමින් සක්මන් භාවනා කරමින් කාලය ගත කරන්න. ඒක තමයි අපි ජීවිතේ ලබා දෙන වටිනාකම. ඒක තමයි අපට ලෝකෙට කරන්න පුළුවන් යහපත පිනතුනි. ඉතින් මේ ධර්ම මාර්ගයේ දින යනට අද අප මේ සාකච්ඡා කරේ සම්බුද්ධ සූත්‍රය. සම්බුද්ධ සූත්‍රයෙන් සඳහන් කරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය එහි නිර්වේදය දැනගෙන කලකිරීම දැකලා එහෙන් විරාගයටපත් වෙලා නිරෝධයටපත් වෙලා ඊට තියෙන ආශාවෙන් මිදෙච්ච කෙනා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඒ වගේම රහත් භාවයට පත් වෙච්ච උත්තමයන් වහන්සේ කියලා කියන්නේ මේ මාර්ගයේම ගමන් කරපු කෙනා. සාමාන්‍ය ශ්‍රුතවත් භාවයෙන් සුත බුද්ධ විදියට රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත් මේකයි කරන්න තියෙන්නේ. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නත් මේ මාර්ගයේම යන්න තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ විශේෂයි උන්වහන්සේ මග්ගඤ්ඤෝ මග්ගවිදු මග්ගකෝවිදු. උන්වහන්සේ මාර්ගය ගැන හොඳට දැනගෙන කලින්ම දැනගෙන කලින්ම මිදුණා. ශ්‍රාවකයන් කියන්නේ එහෙම ගාසා දැනගෙන සෘතවන්ත භාවයෙන් පටන් අරගෙන සුතමේ ඥාණයෙන් ආරම්භ කරලා ඔහු සුත බුද්ධ විදියට ශ්‍රාවකයන් විදියට ශ්‍රාවක කියන්නේ අහනව කියන එක. ඇසීමෙන් දරාගෙන එය පිළිපැදලා දුකේ නිදහස් වෙන කෙනා. හැබැයි ඔහුට වඩන්න තියෙන මේකමයි. එනිසා පිනුතුනි අපට වඩන්න තියෙන මේකමයි. අපේ ජීවිතයේ පතුලේ තියෙන යථාර්ථය වන ඇසට රූපයක් දැක්කත් කනට ශබ්දයක් ඇහුවත් නාසයට ගඳ සුවඳක් වින්දත් මේ කුමක් කළත් ඒ ඇති වෙන්නේ හටගන්නේ පංචස්කන්ධයක්. ඒ පංචස්කන්ධය පෙරපසුන වී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හේතු එක්වීමෙන් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන කාරණේ. මේක දකින පිනතුනේ අපි බාහිර රූපේ නිදහස් වෙනවා. බාහිර රූපේ නිදහස් වෙන විදිහක් නෙවෙයි මේ දර්ශනයෙන් ඉන්න තමන්ගේ ආධ්‍යාත්මික පැත්ත, චෛතසික, චිත්ත චෛතසික පැත්තනොත් අපි නිදහස් වෙනවා. ඒ අනිත්‍යතාවය දකලා ඕ කිසිම දෙයක් නিত্য සැප ආත්ම වශයෙන් ගන්නෑ. සියල්ලක්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විදිහට දැකලා අනිමිත්ත සමාධිය, ශුන්‍යත සමාධිය, අපහිත සමාධි විදියට මේව සමාධි මට්ටමට වඩලා ජීවිතේ ස්ථාවර කරගන්න අංග බවට පත් වෙනවා. ඉතින් මේ ධම්මගෙහි ඉදිරියට යන්නට මේ උතුම් වෙසක් පුන් පොහොය දිනයේ සමරණීය අවස්ථාවේහි ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්නය මහන් කියලා අහන්න පුළුවන්. සතිපට්ඨානෙ කලින් නිතරම කියන්නේ ආදි කේසු කුසලේසු ධම්මේසු පරිසුද්ධේහි කියලා මුලින්ම කුසල ධර්මයන් පිරිසුදු කරගන්නට ඕන මොකද්ද සීලංච සුවිසුද්ධං දිට්ඨිං චුද්ධං කියලා සීලය පිරිසුදු වෙන්නට ඕන දැක්ම ඍජු කරගන්නට ඕන vision is first then mission mission without vision is blind Vision without mission is useless. එනිසා කියන්නේ සම්මා දිට්ඨිය පෙරමුණ යන්නට ඕන කියලා. ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කහං මදාමි නොඅජානතෝ නොඅපස්සතෝ. මහණෙනි මම ආශ්‍රවයන්ගේ සේවීම දකින්නේ පණවන්නේ දන්න කෙනාට දකින්න කෙනාට. කුමක් දන්න කෙනාටද කුමක් දකින්න කෙනාටද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය දුක දැනගත්තු කෙනෙකුට තමයි මාර්ගය පණවන්නේ. ගමනක් යන්න කලින් යන්න ඕන මාර්ගයේ ලිපිනේ දැනගන්නට ඕන. ලිපිනේ නොදැන මාර්ගයට බැහැලා යන වගේ තමයි පළමුවෙම සතිපට්ඨානෙ වඩන්න කියන කාරණේ. මොකක් හරි වඩන්න පුළුවන් නමුත් ගමනාන්තයට යන්න බෑ. සතිපට්ඨානෙ වඩන්න කලින් දුක හටගන්නේ කොහොමද? දුක නිරුද්ධවන්නේ කොහොමද කියලා දැනගෙන ඒක තමයි ඇඩ්‍රස් එක. ඒක තමයි මැප් එක. ඒ මැප් එක දැනගෙන ඩ්‍රයිව් කිරීම වගේ තමයි සතිපට්ඨාන වැඩිම කියලා කියන්නේ. එතකොට මේ එකිනෙකත් තව එකට සම්බන්ධයක් වෙනවා. එකක් වඩනකොට අනිත් ඒවට සම්බන්ධ වෙනවා. එකක් තේරුම් ගන්නකොට අනිත් ඒවා තේරුම් ගන්නවා. දැන් ආර්ය සත්‍ය හතර ගත්තා. එක සත්‍යයක් තේරුම් ගන්නකොට අනිත් සත්‍යයක් තේරුම් යනවා. යන හරියට මාර්ග සත්‍ය තේරුම් ගන්න නම් ඉන්නේ මාර්ග සත්‍ය කියන්නේ සම්මාදිටිනේ ආරම්භ වෙන්නේ ඇයි? එතන මාර්ග සත්‍යය වඩනවා කියන්නේ ਉਹ නිකම්ම මාර්ගයට යන්නේ නැහැ. ਉਹ සම්මාදිටිය සම්මාදිටි පුරේජවන් කියපු විදිහට සම්මාදිටියේ පෙරට කොට මේ මාර්ගය යන්නේ. සම්මාදිටිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මගේ ඥාන කියලා විස්තර කරනවා. හොඳයි පින්නතුනි අද අපේ ධර්ම දේශනාව මෙතන නිවන්පත් කරනවා. අද අප සාකච්ඡා කරේ සංයුතනිකායේ කන්ද සංයුතේන සම්බුද්ධ සූත්‍රය. අවබෝධයේ පිළිමන්දව සඳහන් වන සූත්‍රයයි අද අප සාකච්ඡා කළේ. ඉතින් මේ වෙසක් පොන් පොහොය දින බුදුදහමේන මූලික සංකල්ප මූලික ගැන්වීම් පිළිපදින ඕන කාරණා සියලක්ම එකට සම්බන්ධ කරලා අප මේ පැහැදිලි කළේ. මෑත කාලේ කරපු සියලුම ධර්ම දේශනා අපි මේ විදිහට සියල්ලක්ම එකට සම්බන්ධ කරලායි සඳහන් කරන්නේ. ඉතින් ඒ වගේ සමානතාවයක් ඔබට දැක ගන්න පුළුවන්. එහෙම කරන්නේම ඔබට මේ සියල්ලක්ම එක තැනකදී අවබෝධ කර ගන්න ඕන නිසා එක ධර්මදේශනාවකදීම මේ ගැටලු ටික ඔබට විසඳ ගන්න අවශ්‍ය නිසායි මේ කන්නන් සියල්ලක්ම අපට ලැබෙන කාලය හැටියට අපි උපරිම ලෙස විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දක්ෂ වෙන්නට ඕන මේ ලැබෙන ධර්ම ප්‍රතිලාභයෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ඔබේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙන්න. ඉතින් මේ ගත වෙන්නේ අපේ ජීවිතයේ ස්වර්ණම යුගය. වටිනාම කාලෙ මේක්මනින් ගෙවිල යන්නේ. මේක ගෙවෙන කලින් අපේ ජීවිතයේ ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්මයේ පිළිවැදීමත් ජීවිතේ ප්‍රමුඛත්වයට බඩපත් කරගන්නට ඕන. ඒකෙන් කියන්නේ අපි අනිත් දේවල් කරන්නේ නැහැ කියන එක නෙවෙයි. අනිත් දේවල් දැනටත් වඩා හොඳට කරන්න. කන්න ගමන් ඒත් යට වඩා ඉහළින් ධර්ම ශ්‍රවණයත් ධර්ම ප්‍රතිපදාවත් ඉහළම තැනකට රඳවා ගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම වෙන්න වෙන්න ඒ ධර්මයේ අනිසංස සාන්දෘෂ්ටික වශයෙන් මේ ජීවිත කාලය තුළදීම අපට දැක ගන්නට පුළුවන්. ඒ ධර්මයේ සතුටෙන් අපේ ජීවිත ලස්සන කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාචර සම්පන්නසල සේවා මේ රැස් කරගත් සියලුපින් අපනමින් මියගේ ඥාතිව දානමෝදන්ව සෝපත්ත්වාගෙන ගතුමෙන් සාදු කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මෙරස්තර සියලු පුණ ධර්මයන් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අපේ හැමදෙනාමත් සම්බුදු ශාසනයත් ලෝකයක් රැක දෙත්වා. දෙවිනටත් මේ පිනුත් දුම් නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, මේ වසරේ වෙසක් පොහොය බොහෝ දින නිමිති කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම කරුණු සිහිපත් කරමින් උන්වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පුදන මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් උතුම් කුසල ධර්මයන් බලෙන් පිනතුනි හැම දිනාටම මෙලවසෙන් නිරොගී නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුක් කෙරවා ගන්නට මේ උතුම් කුසලයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකං වන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නිත සැන සිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැන සිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැන සිල්ල හිමි ගත් මග ගැනීමය. හැම දිනාටම තෙරුවන් සරණයි.